ඉන්නවා අද දවසේදී වැඩසටහනට. අද සතියේ බදාදා දවසයි. 2017 වර්ෂයේ ජූලි මාසයේ සමවෙන්න අගෝස්තු මාසයේ දෙවැනිදා. ඉතින් අද දවසේදී අපි සාකච්ඡා මණ්ඩපයේදී සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය සති කිහිපය තුළ පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ විසින් අපිට පහදා දුන් ඒ ධර්ම කාණ්ඩයන් නැවතත් මතක් කරගන්න. ඒ වගේම ඒවා අපිට ප්‍රායෝගික මට්ටමට අපි හිත්වල චෛතසිකවල එහෙම නැත්නම් අපි මේ බලන රූපයන් වල කොහොමද මේව දකින්නේ, කොහොමද ඒවට සම්බන්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න උත්සාහයක තමයි අද දවසේදී දෙන්නේ. විශේෂයෙන්ම මේ පසුගිය සති වල කතා කරපු කොටස් එකතු කරගෙන. ඉතින් ඒ සඳහා අද අපිට උපකාර කරන්නේ සුපුරුදු විදිහටම ජයන්ත රත්නායක මහත්මයා. ඉතින් මම ඒ ආකාරයට ජයන්ත මහත්මයා වචන වලින් කිව්වේ මේ අභිධර්මයේ කියනා වූ ධර්ම කොටසේ තමයි අපි මේ මතු කරගන්නේ. එසේ නමුත් මම අර සාමාන්‍ය භාවිතයේ වචන වලින් කිව්වේ මේ සාකච්ඡා මණ්ඩපයේ ඇති ඒ අභිධර්ම පන්තියට සම්බන්ධ නොවෙච්ච අයත් මම දන්නේ ඉන්නවද නැද්ද කියලා, ඉන්නවා වෙන්න පුළුවන් කියලා අපි හිතුවොත් ඒ අයටත් උපකාර වෙන විදිහට මේ අපි අභිධර්මයේ හැටියට ඉගෙන ගත්තත් අපේ ජීවිතයට යොදා ගන්න පැත්තටත් මේ අද සාකච්ඡා පොඩ්ඩක් යොමු කරගමු. ඒවා ප්‍රශ්න හැකියාවක් තිබුණොත් මම ගෞරවයෙන් ආරාධනා කරනවා නිශාන්ත මහත්මයාට මයික් එක මියුට් කරගන්න කියලා. මයික් එක ඔන් වෙලා තියෙනවා. හොඳයි, මම එහෙනම් හැමදෙනා වෙනුවෙන්ම තමත් ගෞරවයෙන් ජයන්ත මහත්මයාට ආරාධනා කරනවා. හොඳයි, හැම දිනකටම තිරුවන් සරණයි. මයික්ස් මියුට් කරගමු. මම හිතන්නේ නිශාන්ත මහත්මයාගේ මයික් එක තාම ඔන් වෙලා වගේ පේන්නේ. මයික් එක ඔෆ් කරගන්න නිශාන්ත මහත්මයා. හොඳයි, අපි අපිට මේ ධර්මයේ දේශනා කළා වූ අපේ පරම කල්යාණ මිත්‍රයා වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර කර සිටිමු. අපි පසුගිය සතියේ කීපෙම ස්වාමීන් වහන්සේකින් අහලා දැනගත්තේ මේ සූවිසි ප්‍රත්‍යයේ ප්‍රත්‍යන් කීපයක් ගැන. තමයි ආසේවන ප්‍රත්‍යයත්, ඒ වගේම කර්ම ප්‍රත්‍යයත් කියන ඒ ප්‍රත්‍ය ධර්මයන් කොයි විදිහටද මේ චිත්ත සන්තානවල ඇති වෙන්නේ, ඒ වගේම කොයි විදිහටද ඒ වගේ ප්‍රතිඵල එමත් නැත්නම් ඒ වගේ ඒවා ප්‍රත්‍ය වෙලා උපදින ධර්ම මොනවාද ආදී වශයෙන් සාකච්ඡා කළා. ඉතින් අද විශේෂයෙන්ම බදාදා දවස්වල අපි සම්බන්ධ වෙන්නේ ඇතැම් මූලික කරුණුත් අපිට නිතර නිතර මතක් කරගන්න. එතකොට තමයි ස්වාමීන් වහන්සේගේ දේශනාව තුළින් කියවෙන දේවල් තව ටිකක් අපිට ධාරණය කරගන්න, ඒ වගේම ජීවිතයට සම්බන්ධ කරගන්න පහසුවක් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මං සරලව පසුගිය සතියේ මම හිතන්නේ සන්ධ්‍යා මහත්මිය අහපු ප්‍රශ්නයකට මට එකෙල්ලේ පිළිතුරු දෙන්න බැරි වුණ එකට මම ඒක අද පොඩ්ඩක් ඒක තවදුරටත් විස්තර කරලම පටන් ගන්න. ඒ තමයි ආසේවන ප්‍රත්‍ය කියලා කිව්ව තැනදී අපි කතා කරා දැන් මාර්ග සිතක් ඵල සිතක් කියන එක ගැන. අපි දන්නවා මාර්ග සිතට අනතුරුවම තමයි ඵල සිත කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ යම් කෙනෙක් යම් යෝගියෙක් අපි හිතමුකෝ දැන් පළමු වෙනම මාර්ග සිත තමයි සෝතාපන්න මාර්ග සිත කියන එක. ඒක තමයි පෘථග්ජන භූමිය ඉක්මවා ආර්ය භූමියට පත් වෙන මොහොතේ ඇතිවන සිත තමයි ඒ සෝතාපන්න මාර්ග සිත කියන එක. ඉන් අනතුරුවම තමයි සෝතාපන්න ඵල සිත කියන එක ඇති වෙන හැටියට අභිධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට දැන් කෙනෙක් සෝතාපන්න ඒ වෙන අවස්ථාව අපි කල්පනා කරොත් අපි පසුගිය සතියේ කතා කරා වගේ මේක පටන් ගන්නෙ මේ කාම භූමියේ තියෙන අරමුණකින් තමයි මේ සිත දියුණු වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ දැන් අපි කියනවානේ දැන් සංස්කාර ධර්මයන් විදර්ශනා කරනවා කියලා. ඒ කියන්නේ දැන් සංස්කාර ධර්මයන් කියලා කිව්වම ඒක රූපයක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් නාම ධර්මයක් වෙන්න පුළුවන්. ඒ විදිහට ලෞකික සිත්වලින් තමයි, ඒ කියන්නේ තාම ලෝකෝත්තර සිතක් පහළලා නැති තැනකදී ඒ ලෞකික සිත්වලින් කුසල් සිත්වලින් ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත්වලින්, ඒ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත කියලා කිව්වේ කර්ම කර්මඵල විශ්වාස කරන ඒ වගේම සෝබන කියන්නේ අපි ඉතාමත්ම ලස්සන චෛතසික ධර්මයන් එක්ක, ඒ කියන්නේ අපි කියන සද්දා, හිරි, ඔසප්පාදී ධර්මයන් සමග ඥාන සම්ප්‍රයුක්ත ප්‍රඥාවත් යෙදিলা තමයි මේ විදර්ශනාවක් කරනකොට ඒ සිත් ඇති වෙන්නේ. යම් කිසි කෙනෙක් යම් කිසි සංස්කාර ධර්මයක් අපි හිතුවොත් එහෙම අපි හිතුවොත් මේ කය පිළිබඳව යම් කිසි විදිහකින් කෙනෙක් විදර්ශනාවක් යෙදෙන යෙදෙනවා නම් මේ කයේ තියෙන අනිත්‍ය ස්වභාවය, එමත් නැත්නම් කයේ තියෙන දුක්ඛ ස්වභාවය, කයේ තියෙන අනාත්ම ස්වභාවය ගැන අපි යෝගීක මෙනෙහි කරනකොට ඒ ඇති වෙන්නේ ඇත්තනම් ප්‍රඥාව සහිත සිතක් සිත් පෙළක් තමයි ඇති වෙන්නේ. ඒකට අපි කියනවා ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර සිතක් කියලා. මා කාමාවචර කුසල සිතක්. ඒ කුසල සිත් රාශියක් එක දිගට ඒ යෝගියා තමන්ගේ කය ගැන මේ විදිහට අනිත්‍ය වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ ඒ ආදී වශයෙන් වඩනවා නම් ඒ ඇති වෙන්නේ කුසල ඥාන සම්ප්‍රයුක්ත කුසලසිත. ඉතින් එතෙන්දී අපි දන්නවා ඒක වේදනාවනෝ කොටස් වලට බෙදලා සෝමනස්ස සාගත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපේක්ෂා සාගත වෙන්නත් පුළුවන් ඒ සිත්. හැබැයි ඒ සිත් ඥාන සම්ප්‍රයුක්ත සිත්. අන්න ඒ සිත් වලින් දැන් දිගටම මේ විදිහට සංස්කාර ධර්මයන් ගැන බලනවා. සම්මර්ෂණය කරලා ඒක තවදුරටත් හොයලා බලනවා මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය හෝ දුක්ඛ ස්වභාවයේ පිළිබඳව බලනකොට එහෙම ඒ විදිහට දිගින් දිගට කෙනෙක් බලාගෙන යනකොට මෙයාට මනසින් ඒ දේවල් පිළිබඳව හොඳ බැලීමක් සිද්ධ වෙනවා. කියන්නේ මන අපි කියන එකට මනෝද්වාරිකව සිත් වේලි පහළ වෙනවා කියලා. ඇහෙන්නේ නෙවෙයි දැන් බලන්න, ඇහෙන්නේ නෙවෙයි බලන්නේ. කනෙන් අහනවත් නෙවෙයි. දිවෙන් රස බලන ගමනොත් නෙවෙයි. මේක තනි කරම මනෝමය ක්‍රියාදාමයක් තමයි මේ විදිහට මේ යම් කිසි ධර්ම කරුණක් විමසමින් ඒ දිහා බලලා ළඟට කරගෙන ඒ දේවල් දිහා බලනවා කියනවා. එතකොට මේ මානසිකව කෙරෙනකොට අපි දන්නා මනෝද්වාර චිත්ත වීති තමයි එතකොට ඇති වෙන්නේ. මොකද මේ අරමුණ ගන්නෙ මානසික. මන ධම්ම කියන එක. ඒ ධර්මයේ ධම්ම කියලා කියන්නේ එතනදී අපි ඒ ගන්න සංස්කාරයේ දිහා සංස්කාරයේ තමයි ධර්ම කියලා කියන්නේ මනසින් ගන්න එක. කය දිහා බැලුවත් කය අපි මනසින් තමයි සිහි කරන්නේ. ඇස්ලිකාරලා බලාගෙන නෙමෙයි කරන්නේ, මනසින් සිහි කරනවා. එහෙම කරනකොට ඒ චිත්ත වීති පහළ වෙලා කුසල් චිත්ත වීති ගණනාවක් පහළ වෙලා මාර්ග ඵලයකට පැමිණෙන්න අදාළ වෙච්ච චිත්ත වීතිය පහළ වෙනකොට මෙන්න මේ ආකාරය තමයි පහළ වෙන. කොහොමද? භවාංග චලන, භවංග උපච්ඡේද, මනෝද්වාරා වර්ජන, ඊළඟට ජවන් සිත් පෙළක් පහළ වෙනවා. ජවන් සිත් පෙළක් පහළ වෙලේ එතන ජවන් සිත් හැටියට වැඩ කරන්නේ. එතකොට අර අපි කිව්වා වගේ ඥාන සම්ප්‍රයුක්ත කුසල සිතක් තමයි එතන ජවන් සිත් හැටියට වැඩ කරන්නේ. එතකොට මේ මාර්ග චිත්ත වීතියදී වෙන්නේ ඉස්සල්ලාම අපිට මේ මාර්ග සිතට හැඩගස්සන ආකාරයේ සිතක් පහළ වෙනවා. ඒක පහළ වෙන්නේත් අර ඥාන සම්ප්‍රයුක්ත කුසල සිතක් තමයි. ඒ කුසල සිත අපි හඳුනන පරිකර්ම සිත හැටියට. ඊළඟට ඒ සිතම නැවතරක් පහළ වෙනවා. අපි දන්නවා ජවන් සිත් වේදියක් පහළ වෙනවානේ දැන් චිත්ත වීතියක් ඇති වෙනකොට. ඊළඟ සිතත් අර කුසල සිතමයි. හැබැයි අපි ඒකට කියනවා උපචාර සිත කියලා. උපචාර සිත කියලා කිව්වේ දැන් අර මාර්ග සිත ලබන්න වැඩි දුර නෙවෙයි කියන අදහසින් තමයි උපචාර කියලා කියන්නේ. ඊළඟට අනුලෝම සිත කියලා කියනවා. ඊළඟට පහළ වෙන ජවන් සිත. ඒ අනුලෝම කියලා කියන්නේ එතකොට අර නිවන අනුවගිය කියන අර්ථයෙන් තමයි අනුලෝම සිත කියලා කියන්නේ. ඊළඟට ගෝත්‍ර භූසිත පහළ වෙනවා. ගෝත්‍ර භූසිත කියලා කියන්නේ කෘතඥ භූමියේ අවසානයේට පහළ වෙන සිතට අපි කියන ගෝත්‍ර භූසිත කියලා. හැබැයි ඒ සිත අපි සිත් 89 වෙන් ගත්තොත් අර මුලින් පහළ වෙච්ච ජවන් සිතට සමානම. ඒ කියන්නේ සෝමනස්ස සාගත හෝ උපේක්ෂා සාගත ඥාන සම්ප්‍රයුක්ත සිතක් තමයි ඒ සිත තමයි ටිකටම ඒ විදිහට ඇතිවෙවි නැතිවෙ පහළ වෙන්නේ. එතකොට අපි මේ හතරවෙනි සිතට කියනවා ගෝත්‍ර භූසිත කියලා. මොකද පෘථග්ජන ගෝත්‍රයේ පහළ වෙන අවසාන සිත. එහෙම නැත්නම් පෘථග්ජන ගෝත්‍රයේ ඉක්මවා යන්න පෙර පහළ වෙන සිත. ඊළඟට තමයි මාර්ග සිත කියන එක ත ඒක ඊට පස්සේ ඊළඟ පහළ වෙන ජවන් සිත වෙන්නේ සෝතාපන්න මාර්ග සිත. ඊට පස්සේ ඉන් අනතුරුවම පහළ වෙනවා. සෝතාපන්න මාර්ගයෙන් අනතුරුවම සෝතාපන්න ඵලසිත පහළ වෙනවා. තවත් ඵලසිතක් පහළ වෙනා එකට හේතුව තමයි අපි දන්නවා ජවන් හතක් පහළ වෙන්න ඕනේ චිත්ත වීතියක් ඇතුව. ඒක තමයි නියාමය. එහෙමනම් පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ මාර්ගසිත ඵලසිත ඵලසිත කියලා ඵලසිත දෙකක් පහළ වුණාම ජවන් හතේ කාර්යය ඉවරයි. ඊට පස්සේ අපව භවංගගත වෙනවා. ඒ විදිහට තමයි මේක ඒසිට වැඩ කරන්නේ. එතකොට අපි ආසේවන ප්‍රත්‍ය කියනකොට අපි කිව්වා මේ ආසේවනේ කියලා කියන්නේ ඇසුර. ඒ කියන්නේ අපි දන්නවා පළවෙනි ජවන්සිතේ ඇසුර ලබාගෙන තමයි දෙවෙනි ජවන්සිත පහළ වෙන්නේ. දෙවෙනි ජවන්සිතේ ඇසුර ලබාගෙන තුන්වෙනි ජවන්සිත. ඔය ආකාරයෙන් හයවෙනි කියන්නේ ඔය ආකාරයෙන් යනකොට අපි දන්නවා පරිකර්ම කියන්නේ පළවෙනි ජවන්සිත. ඒකේ ඇසුර ලබාගෙන තමයි උපචාර කියන සිත පහළ වෙන්නේ. ඒ කියන්නේ දෙවෙනි ජවන් සිත පහළ වෙන්නේ පළවෙනි එකෙන් ප්‍රත්‍ය ලැබිලා. මොන ප්‍රත්‍යද? ඒ තමයි ආසේවන ප්‍රත්‍ය ලැබිලා තමයි දෙවෙනි සිත පහළ වෙන්නේ. ඊළඟට දෙවෙනි සිත වෙච්ච අපි කියව පරිකර්ම උපචාර. උපචාර සිතේ ආසේවන ප්‍රත්‍ය ලබාගෙන තමයි අනුලෝම සිත පහළ වෙන්නේ. එතකොට අනුලෝම සිතේ ප්‍රත්‍ය ලබා ආසේවන ප්‍රත්‍ය ලබාගෙන තමයි ගෝත්‍රභූ සිත පහළ වෙන්නේ. ගෝත්‍රභූසිතේ ප්‍රත්‍ය ලබාගෙන තමයි මාර්ගසිත පහළ වෙන්නේ. එතකොට තියෙන එක එක්තරා චිත්ත නියාමයක් තමයි ලෝකෝත්තර සිත්වලට හෝ ඵල සිත්වලට මාර්ගසිත්වලට හෝ ඵල සිත්වලට බැහැ ආසීවන ප්‍රත්‍යයෙන් තව දෙයකට ප්‍රත්‍ය වෙන්නේ. ඒ නිසා ආසීවන ප්‍රත්‍යමේ මාර්ග චිත්ත වීතියක් ඇතුළේදී පළවෙනි ජවන්සිතෙන් දෙවෙනි ජවන්සිතට ප්‍රත්‍ය වෙලා ඒක දෙවෙනි ජවන්සිත පළවෙනි ජවන්සිතෙන් ප්‍රත්‍ය වෙන එකේ ප්‍රත්‍ය උත්පන්නයක් තමයි දෙවෙනි ජවන්සිත. තුන්වෙනි ජවන්සිත කියන්නේ දෙවෙනි ජවන්සිත ප්‍රත්‍ය වෙලා හැදෙන ප්‍රත්‍ය උත්පන්න ධර්මයක් තමයි තුන්වෙනි ජවන්සිත කියන අනුලෝම සිත. එතන අනුලෝම සිත ප්‍රත්‍ය වෙලා තමයි ගෝත්‍රභූසිත කියන එක ඇති වෙන්නේ. ගෝත්‍රභූසිත ප්‍රත්‍ය වෙලා තමයි මාර්ගසිත කියන එක ප්‍රත්‍ය උත්පන්න ධර්මයක් හැටියට ඇති වෙන්නේ. නමුත් මාර්ගසිතට හැකියාවක් නැහැ ඵලසිතට ආසීවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්න. ඒක තමයි න්‍යාය. එතකොට ඒක අපි අද දවසේ එක තහවුරු කරගමු. ඒ ආකාරයෙන් තමයි මේ ආසීවන ප්‍රත්‍ය කියන එක මාර්ග චිත්ත වීතිවල යෙදෙන්නේ. ඒකට අවසානයේටම ප්‍රත්‍ය උත්පන්න ධර්මයේ වෙලා තියෙන්නේ මාර්ගසිත. ඒකට ප්‍රත්‍ය උනේ ඊට කලින් කලින් පහළ වෙච්ච ගෝත්‍රභූසිත. ඉතින් පස්සේ මාර්ගසිත හෝ ඵලසිතට බෑ ප්‍රත්‍ය වෙන්න. අනිත් සිතකට ප්‍රත්‍ය ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්න හැකියාවක් නැහැ කියන එක අපි ඒක ඒ විදිහට හිතාගමු. මම හිතනවා ඒක ප්‍රයෝජනවත් වෙනවා කියලා ඒ ටික තේරුම් ගන්න. ඊළඟට අපි යමු පොඩ්ඩක් මතක් කරගන්න මේ ස්වාමීන් වහන්සේ අපිට පසුගිය සති දෙකේ කරාමේ කර්ම ප්‍රත්‍ය කියනයි. එතකොට මේ කර්ම ප්‍රත්‍ය මතක් කරගන්න කලින් අපි පොඩ්ඩක් මතක් කරගමු නැවත වරක් මේ ජවන් සිත් කියන කොටස. මොකද ජවන් සිත් කියන කොටස දන්නේ නැත්නම් ඒ ගැන අදහසක් නැත්නම් අපිට හිතාගන්න අමාරුයි මේ ආසේවන ප්‍රත්‍ය කියන එකත් කර්ම ප්‍රත්‍ය කියන එකත් හිතාගන්න අමාරුයි. ජවන් සිත් කියලා කියන්නේ ඒ සිත්වල තියෙනවා විශේෂ ශක්තිය. අනිත් සිත් වලට වඩා දැන් විපාක සිත් වගේ දේවල් ගත්තොත් විපාක සිත් කියන එක ඇත්තටම ඉතාමත්ම සෞම්‍ය ස්වභාවයේ සිත්. ඒ කියන්නේ ඒක විපාකයක්. ඒකේ නෑ අර ජවයක් නෑ ඒතර. ඇතැම් කියන්නේ මාර්ග ඵල සිත් වල තියෙන යම් කිසි විදිහක ජවයක්. නමුත් අනිත් ලෝකෝත්තර නොවන ජවන් සිත් වල ලෝකෝත්තර නොවන විපාක සිත් ගත්තොත් එහෙම ඒකේ ඒතරම් ජවයක් නෑ. ඉතින් මේ ජවයේ තියෙන සිත් තමයි අපි දන්නවා අකුසල් සිත් කියලා අපි සිත් 12ක් අඳුනගෙන තියෙනවා. ලෝභය මුල් කරගෙන සිත් 8කුත්, ද්වේෂය මුල් කරගෙන සිත් 2කුත්, මෝහය මුල් කරගෙන සිත් 2කුත් වශයෙන් සිත් 12ක් අකුසල් වශයෙන් ඇති වෙනවා. එතකොට ඒ අකුසල් සිත් ජවන් සිත් කියලා අඳුනගන්න වෙනවා. ඊළඟට තමයි කුසල් පැත්තෙන් ගත්තොත් කාමාවචර කුසල්සිත. අපි දැන් අපි අකුසල් සිත් හැටියට ගත්තොත් දැන් අපි ප්‍රාණඝාතයක් ඒ වගේම බොරුවක් කියනවා නම් ඒ වගේ අපි දන්නවනේ මේ අකුසල කර්ම, කයින් වචනයෙන් කරන අකුසල් දන්නවා, ඒ ඊට පස්සේ සිතින් කරන අකුසල් දන්න, ඒ අකුසල් වලට යොමු වෙන සිත්, එතකොට අකුසල් ජවන්ති. ඒවා ටික ජවන් සිත් වලට වැටෙනවා ඒ සිත් 12. ඊළඟට කාමාවචර කුසල සිත් කියන්නේ යම් කිසි කාමාවචර කුසලයක්. මොකද්ද කාමාවචර කුසලයක් කියලා කියන්නේ? එදිනදා ජීවිතයේදී කරන අපි පින්කමක් කියලා කියන්නේ. අපි බුදුන් වඳිනවා නම්, ගාථාවක් කියනවා නම්, ඒ වගේම ධර්ම දේශනාවක් අහනවා නම්, ධර්ම සාකච්ඡාවක් කරනවා නම්, කෙනෙකුට උදව්වක් කරනවා නම්, ඒ හැම වෙලාවකම පහළ වෙන්නේ කාමාවචර කුසල් සිතක් තමයි පහළ වෙන්නේ. මේ රහත් නොවු, කියන්නේ රහත්ත්වයටපත් නොවු කෙනෙක් එවැනි දෙයක් කරනකොට පහළ වෙන්නේ කාමාවචර කුසල් සිතක්. එතකොට මේ කාමාවචර කුසල් සිත් 8ක් හැටියට අපි හඳුන ගන්නවා. ඒක මූලික වශයෙන්ම වේදනාව anu කොටස් දෙකට බෙදෙනවා. ඒ තමයි සෝමනස්ස සහගතව කුසලයක් කරන්න පුළුවන්. එමත් නැත්නම් උපේක්ෂා සහගතව කරන්න පුළුවන්. ඒ වගේම කාගේ හරි මෙහෙවීමකින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමාම හිතලා කරන්න පුළුවන්. කාගේ හරි මෙහෙවීමකින් කරනවා නම්, ඒ කියන්නේ සමහල්ලාවට කෙනෙක් උනන්දු කරවන්න පුළුවන්. දැන් භාවනා වැඩසටහනකට යමු කියලා හරි, නැත්නම් දානයක් දෙමු කියලා හරි, උනන්දු කරවල කරනකොට ඒ උනන්දු කිරීම ලබා ගන්න කෙනා, උදව් උනන්දු කරන කෙනා නෙවෙයි, ඒ උදව් කරන කාගෙන් හරි ඒ උදව්ව, ඒක නැත්නම් ඒ එයාට ඒක යෝජනා කරන, එහෙමත් නැත්නම් එයාට යම්කිසි බලපෑමක් කරන කෙනා නෙවෙයි, බලපෑම ලබන කෙනාට ඇති වෙන්නේ තමන්ගේම උනන්දු වෙන්නේ මේ යම්කිසි වෙන කෙනෙක්ගේ බලපෑමක් නිසා. එහෙමත් නැත්නම් සමාහල්ලාට තියෙනවා සමහර කුසල ධර්ම කරන්න ඕන, මොකක් හරි කුසලයක් කරන්න ඕනේ කියලා හිතෙනවා. නමුත් ඒක අපහු නැතිලා යනවා. අපි හිතන්නකෝ මොකද හරි, අපි හිතමු දැන් පන්සලකට හරි මොනවට හරි ආධාරයක් දෙන්න ඕනේ කියලා ඔන්න එක වෙලාවට හිතෙනවා. ඊට පස්සේ ආයෙ හිතෙනවා නෑ, ඒක දෙන්න ඕනේ නෑ කියලා හිතන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ හැබැයි ආයෙ පාරක් හිතෙනවා, නෑ නෑ මේක කරන්න ඕනේ, මේක දෙන්න ඕනේ, මේ දානේ දෙන්න ඕනේ. ඒ වගේ තමන්ව තමාව උත්සාහවත් කරගන්නවා. අන්න ඒ උත්සාහවත් කර ගැනීමත්, ඒ වගේම වෙන කෙනෙක් තමාව උත්සාහවත් කිරීමක් නිසා යම් කිසි කුසලයක් කරනවා නම් අපි ඒකට කියනවා සසංකාරික කුසලයක් කියලා. ඒ කියන්නේ තව කෙනෙක්ගේ මෙහෙවීම යත්තේ හෝ තමාම තමාව උනන්දු කරව ගැනීම හේතු කරගෙන නම් ඒ කුසලයේ කරන්නේ, ඒක සසංකාරිකයි. ඒ වගේම අකුසලයක් තියෝයි, කාගේ හරි මෙහෙවීමක් යටතේ නම් අකුසලේ කරන්නේ නැත්නම් තමාම නැවත උනන්දු කරවගෙන නම් කරන්නේ, ඒක සසංකාරික අකුසලයක්. අසංකාරික කියලා කියන්නේ, ඒ කියන්නේ පැත්තේ කියන්නේ තමා විසින්ම નિરાයාසයෙන්ම ඒ දෙයට කැමති වෙලා කරනවා නම් ඒක අසංකාරික හැටියට කුසලයක් හෝ අකුසලයක් කරන්න පුළුවන්. එතකොට මේ අපි දැන් කුසල කොටස් ගැන කතා කරනකොට කුසල් සිත් 8 අටක් තියෙනවා. ඒ අට බෙදෙන්නේ එකක් තමයි වේදනා පැත්තෙන් සෝමනස්ස 4යි, උපේක්ෂා සිත් 4යි, ඒ වගේම අසංකාරික සසංකාරික ભેදෙන් එකත් 4 යනවා. ඒ වගේම මේ කුසලයක් කරනකොට තව විශේෂ දෙයක් තියෙනවා. දැන් කුඩා දරුවෙක් නොතේරෙන කමටත් ඇත්තටම සමහර වෙලාවට නොතේරෙන දේවල්, කියන්නේ පොඩි දරුවෙකුට මලක් පහනක් පූජා කරන්නකොට එයාට ඇත්තටම ඒක තේරුමක් එන්නේ නැහැ. ඇයි මම මේ මල් පූජා කරන්නේ? කාටද මේ මල් පූජා කරන්නේ? අපි කියනවා බුදු සාදුට මල් පූජා කරන්න කියලා. හැබැයි බුදු සාදු කියන්නේ කවුද කියලාවත් ඒ දරුවා නොදන්නවා වෙන්න පුළුවන්. හැබැයි එයා ඒ දේ කරනවා. ඒ බුදු රූපයක් ගාවට ගිහිල්ලා, නැත්නම් බුදු ප්‍රතිමාවක් ගාවට ගිහිල්ලා ඒ මල් පූජාව කරනවා. එයාට හැබැයි දැනුමක් නැහැ මේ කරන දේෙන් ප්‍රතිඵලය මොකද්ද, මේ කාටද මේක පූජා කරන්නේ කියලා. එහෙම නුවණක් යාට ලැබෙන්නේ නැහැ. එතකොට අපි කියනවා එතනට ඥාණය, එහෙමත් නැත්නම් ප්‍රඥාව යෙදිලා නැති කුසල කර්මයක් කියලා. ඒක කුසලයක් තමයි, නමුත් ප්‍රඥාව යෙදිලා නැහැ. එහෙමනම් අපි කියනවා ඥාන විප්‍රයුක්තයි කියලා ඒ කරන කුසලය. කෙනෙක් දන්නවා නම් මේ දේ කරන්නේ බුදුරජාණන් වහන්සේ, මේ අනන්ත ගුණ තිබුණු බුදුරජාණන් වහන්සේටයි මේ මල් පූජාව කරන්නේ, මේකින් ආනිසංශ තියෙනවා, මගේ සිතේ ශ්‍රද්ධාව ඇති වෙනවා, මගේ ගමනට මේක ප්‍රයෝගී වෙනවා කියලා ඒ දැනගෙන ඥාන සංප්‍රයුක්ත වේක කරනවා නම් ඒක ඥාන සංප්‍රයුක්ත කුසලයක් කියලා කියනවා. එහෙම නොවනක් නැතුව කරනවා නම් ඥාන විප්‍රයුක්ත කුසලයක් කියලා කියනවා. එතකොට මේ ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික සෝමනස්ස උපේක්ෂා කියන මේ ભેද වලින් ගත්තාම තමයි මේ කුසල සිත් අටක් ගැන සඳහන් කරන්නේ. ඉතින් ඊළඟට අපි හිතුවොත් එහෙම රහතන් වහන්සේ කෙනෙක් බෝධීන් වහන්සේට වන්දනාවක් කරනවා නැත්නම් බුදුරජාණන් වහන්සේට වන්දනාවක් කරනවා ධර්ම දේශනා කරනවා ඒ වගේ සාමාන්‍ය මිනිස්සෙක් පින් කියලා කරන දේක් රහතන් වහන්සේ අතින් සිද්ධ වෙනකොට අපි කියනවා ඒවට ක්‍රියාසිත් කියලා. මොකද ක්‍රියාසිත් කියලා හේතුව වෙන්නේ ඒක හුදු ක්‍රියාවක් විතරයි. ඒකෙන් කුසල කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි දන්නවා අරහත් භාවයට පත් වුණාට පස්සේ ඒ එතනින් එහාට කුසල හෝ අකුසල කියන දෙකින් එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ කියලා. හුදු ක්‍රියා මාත්‍රයක් පමණයි ඒ කෙලෙස් තනිකරම උදුරා දාපු චිතෙන් මේ කෙලෙස් සියල්ල උදුරා දාපු උත්මයකින් කෙරෙන්නේ ක්‍රියා විතරමයි. එතකොට ඒක ක්‍රියාසිට තමයි එතන ඇති වෙන්නේ. ඒ ක්‍රියාසිට වලටත් අපි අර නම් වලින් හදනවා. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික ක්‍රියාසිට. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසසංඛාරික ක්‍රියාසිට. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සිත් උන්වහන්සේලාට යෙදෙන කියන බොහොම අඩුවෙන් යෙදෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ කලබල අවස්ථාවලදී වගේ තමයි යෙදෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒ සිත් යෙදෙන්නේ නැහැ බොහොම අඩුවෙන්. නමුත් උපේක්ෂා සහගත සිත්, උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සිත් ආදී වශයෙන් ඒ සිත් අටම ඒ විදිහටම රහතන් වහන්සේලාට පනවලා තියෙනවා. එතකොට එතෙන්දී අපි කියනවා කාමාවචර ක්‍රියාසිත් කියලා. ඒ සිත් රහතන් වහන්සේගේ සාසන් රහත් භූමියට ආයත් සිත් කියලා තමයි හඳුන්වන්නේ. ඊළඟට තමයි රහතන් වහන්සේ කෙනෙක් යම් කිසි දෙයක් දැකලා ඒකේ ස්වභාවය දැනගෙන ඇතැම් විට සිනහ පහල කරනවා. අපි වගේ ලෝභ සිතකින් නෙවෙයි බොහොම ඥාන සංප්‍රයුක්ත විදිහටයි ඒක කෙරෙන්නේ. ඒක ඥානයත් එක්ක එන්නේ. ඒක සමා වෙන්නේ ඒකෙදී ක්‍රියාසිතක් හැටියට හසිත උත්පාද සිත කියලා කියනවා. ඒකෙදී සෝමනස්ස සහගත හසිත උත්පාද සිත කියලා. ඒකෙදී ඇත්තටම ඥානීය යෙදෙන්නේ නැහැ. ඇත්තම ඒක අහේතුක සිතක්. ඒ කියන්නේ අපි හේතු කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ අලෝභ ආද්වේෂ මෝහ කියලා අමෝහ කියලානේ. ඒ වයදී නැතුව සිනහව එතනදී පහල කරනවා. එතකොට ඒකට කියනවා සෝමනස්ස සහගත හසිත උත්පාද සිත කියලා. අර කඩිරලක් දැකලා බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරා වගේ. මොකද මේ හැම කඩියෙකම කලින් සක්විත රජ කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා කියලා දැකලා තමයි ඒ සිනහව පහල කරේ. ඉතින් එහෙම සක්විත රජ වෙච්ච කෙනෙක් වුණත් මේ මාර්ග ඵලයන්ට නැත්නම් මේ නිර්වාණ අවබෝධයට ආවේ නැත්නම් මේ වගේ බියකර සංසාර ගමනක යෙදෙනවා නේද කියන අර්ථයෙන් තමයි ඒක ඒ විදිහට මතක කරලා කිව්වේ. ඊට පස්සේ තියෙනවා මේ රූපාවචර කුසල සිත් පහක් තියෙනවා. ප්‍රථම ඥාන කුසල සිත, ද්විතිය ඥාන කුසල සිත, තතිය ඥාන කුසල සිත, චතුත්ථ ඥාන කුසල සිත, පංචම ඥාන කුසල සිත කියලා. එතකොට අපිට මීට පෙර මේ ධ්‍යාන පහ ගැන අහලා නැති කවුරු හරි ඉන්නවා නම් ඒක මේ විදිහට හිතා ගන්න ඕනේ. අපි සූත්‍ර දේශනාවලදී අපි දන්නවා ධ්‍යාන සිත් හතරයි කතා කරන්නේ. රූපාවචර. ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, චතුත්ථ තතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන කියලා. නමුත් අභිධර්මයේදී ඒක පස් විදිහකටත් පෙන්නනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා ප්‍රථම ධ්‍යානයේ තියෙනවා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියලා ධ්‍යාන අංග පහක්. ඒ ධ්‍යාන සිතේ තියෙන ප්‍රබලව පවතින අංග පහක් තමයි ඒකෙන් කියන්නේ. එතකොට අපි දන්නවා සූත්‍ර පිටකය යන ද්විතිය ධ්‍යානයේදී විතක්ක විචාර කියන දෙක නැති කරලා විතක්ක විචාරානම් රූපසම. ඒ දෙක නැති කරලා තමයි ඒකට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුනෙන් යුතුව ද්විතිය ධ්‍යානය ලැබනවා කියලා කියන්නේ. හැබැයි අභිධර්මයේ අනුව අපි අර විතක්ක විචාර කියපු දෙක එකපාර දුරු නොවි පළමුවෙනිම විතක්කේ දුරු වෙනවා. ඒක විතක්කේ දුරු වෙච්ච ධ්‍යානයක් තියෙනවා විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා හඳුන්වනවා අභිධර්මයේ. ඒකට අපි කියනවා ද්විතිය ධ්‍යානය කියලා. එතකොට අභිධර්මයේදී තතිය ධ්‍යානය කියලා හඳුන්වන්නේ විතක්ක විචාර කියන දෙකම නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙන ධ්‍යානය. ඒක සූත්‍ර පිටකයේදී ද්විතිය ධ්‍යානය කියලා හඳුන්වනවා. එතකොට ওই ද්විතිය ධ්‍යානය කියන එක කොටස් දෙකකට බෙදීම නිසා අභිධර්මයේදී ධ්‍යාන පහක් හැටියට රූපාවචර ධ්‍යාන හම්බ වෙනවා. ඉතින් ඒ රූපාවචර ධ්‍යාන වඩන අවස්ථාවේදී පහළ වෙන්නේ රූපාවචර කුසලසිත. ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක්ගේ රූපාවචර ධ්‍යාන වඩනවා නම් රූපාවචර ක්‍රියාසිත පහක් තමයි නම් කරන්න පුළුවන්. ඒක රූපාවචර ක්‍රියාසිත වශයෙන් පහක් හමු වෙනවා. ඊළඟට අරූපාවචර කුසලසිත ආකාසානං චායතන කුසලසිත, විඥානං චායතන කුසලසිත, අකිංචඤ්ඤායතන කුසලසිත, නේවසඤ්ඤා නාසඤ්ඤායතන කුසලසිත කියලා අරූපී ධ්‍යාන කුසලසිත හතරක් හමු වෙනවා. ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක් ධිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා, ඒ කියන්නේ විවේකයේ සඳහා ඒ ධ්‍යාන වඩනවා නම්, එහෙමත් නැත්නම් නිරෝධ සමාපත්තියට සමවදින්න කලින් ඒ ධ්‍යාන වඩනවා නම්, එතෙන්දී අරූපාවචර ක්‍රියාසිත තමයි, ක්‍රියාසිත ටිකක් තමයි ඇති වෙන්නේ, ක්‍රියාසිත හතරක්, අරූපාවචර ක්‍රියාසිත හතරක් ඇති වෙනවා. එතකොට අපි කිව්ව මෙතෙක් කල අකුසලසිත 12ක් ගැන, කාමාවචර කුසලසිත 8ක් ගැන, කාමාවචර ක්‍රියාසිත 8ක් ගැන, අසිතුත් පාදසිත ගැන, රූපාවචර කුසලසිත 5ක් ගැන, රූපාවචර ක්‍රියාසිත 5ක් ගැන, අරූපාවචර කුසලසිත 4ක් ගැන, අරූපාවචර කුසල ක්‍රියාසිත 4ක් ගැන. ඒ ඔක්කොම එකතු කරාම සිත් 47ක් අපිට ගණනක් හැටියට හම්බ වෙනවා. ඊට පස්සේ ලෝකෝත්තර සිත් 8 ගත්තාම සෝතාපන්න මාර්ගසිත, සෝතාපන්න ඵලසිත, සකදාගාමි මාර්ගසිත, සකදාගාමි ඵලසිත, අනාගාමි මාර්ගසිත, අනාගාමි ඵලසිත, අරිහත් මාර්ගසිත, අරිහත් ඵලසිත කියන ඒ සිත් 8ටම අපි කියනවා ඒ ලෝකෝත්තර සිත් 8ම ජවන් සිත් හැටියට තමයි සලකන්නේ. මෙතන විශේෂයක් තියෙනවා, ඒ තමයි මෙතන විපාක සිත් හතරකුත් ඒ ලෝකෝත්තර සිත් 8ට අඩංගු වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් සෝතාපන්න මාර්ගසිතින් අනතුරු ඇති වෙන සෝතාපන්න ඵලසිත කියන්නේ අර සෝතාපන්න මාර්ගසිත නිසා එහි විපාකයක් හැටියට තමයි ඒක පහළ වෙන්නේ. නමුත් ඒකේ තියෙන නිවනට තියෙන නිවන ස්පර්ශ කිරීම කොච්චර ප්‍රබලද කිව්වොත් අපි ඒකට ජවන් සිතක් හැටියට හඳුන්වනවා. ඒකට ජවන් සිත් සියල්ල අර කලින් කිව්ව 47ක් මේ 8ක් එකතු වුණාම ජවන් සිත් 55ක් හැටියට අපි හඳුනා ගන්න ඕනේ. ඉතින් මේ කර්ම ප්‍රත්‍ය ගැන කතා කරනකොට මේ ජවන් සිත් ටිකක් අපිට වැදගත් වෙනවා යම් කිසි කොටසක් ගැන කතා කරනවා. අපි දැන් පොඩ්ඩක් කතා කරමු මේ කර්මය කියලා කියන්නේ මොකක්ද කියලා. අපි මම හිතන්නේ පසුගිය සතියේ ටිකක් කතා කරා. ඒ තමයි අපි දන්නවා සෑම සිතකම තියෙන චේතනාව කියන චෛතසිකය. ඒ කියන්නේ ඇත්තටම යම් දෙයක් කරනකොට යම් උත්සාහවත් වීමේ ගතියක් තියෙනවා. වීර්ය නෙවෙයි, නමුත් සිතේ වේගයක්, සිතේ සිත්වල යම් යම් වේගයක් තියෙනවා. සමහර සිත් වේගය අධිකයි. ඒවට තමයි අපි මේ කියන්නේ ජවන් සිත් කියලා. එහෙම නැත්නම් මේ සාමාන්‍ය හැම සිතකම යම් කිසි වේගයක් තියෙනවා. ඒකට අපි කියනවා චේතනාව. චේතනාව කියන චෛතසිකයෙන් තමයි මේ සිතේ වේගය කියන එක අපි හඳුනගන්නේ. එතකොට මේ චේතනාව කියන එක සියලුම සිත් තුළ යෙදෙන චෛතසිකයක්. එහෙම නැත්නම් ධර්මතාවයක්. ඒක නිසා අපි කියනවා මේක සෑම සිතකටම සාධාරණ නිසා මේකට කියනවා සර්ව චිත්ත සාධාරණ චෛතසිකයක් කියලා. අපි දන්නවා ඒ විදිහේ චෛතසික හතක් තියෙනවා. ඒ තමයි මොනවද ඒ චෛතසික වෙන්නේ? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්‍රිය, මානසිකාරය කියන හත. අයිපෞසිවත් පස්ස ස්පර්ශය, වේදනාව. පස්ස වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්‍රිය, මානසිකාරය කියන මේ හත සෑම සිත සමගම පහළ වෙනවා. එහෙනම් මේ චේතනාව කියන එක ඒ හතට අයිති වෙනවා. ඒ නිසා චේතනාව කියන එකත් සෑම සිතකම පහළ වෙනවා. එතකොට අපි සිත් වර්ග කරොත් එහෙම කොහොමද අපි සිත් වර්ග කරන්න පුළුවන්නේ? අපි දන්නවා කුසල සිත් තියෙනවා, අකුසල සිත් තියෙනවා, ඒ වගේම විපාක සිත් තියෙනවා, ඊළඟ ක්‍රියා සිත් තියෙනවා. එතකොට මේ සිත් වර්ග හතරම ගත්තොත් ඔය සිත් වර්ග හතරෙම, ඒ කියන්නේ සෑම සිතකම, අපි සිත් 89ක් කියලා ඉගෙන ගන්න ඒ සිත් 89ම මේ චේතනාව කියන චෛතසිකයේ තියෙනවා. එහෙමනම් මෙතෙන්දී අපි මේ කර්මය කියලා ඉගෙන ගන්නෙ, කර්මය කියලා දැනගන්නේ මේ චේතනාවම තමයි කර්මය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියනවා චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා. එතකොට මේ මේ චේතනාවට තමයි මේ කර්මය කියලා කියන්නේ. එතකොට මේ කර්මය ප්‍රත්‍ය වෙලා යම් යම් දේවල් හට ගන්නවා. අපි ඇත්තටම බලමු මේ සූවිසි ප්‍රත්‍ය කියලා කියන්නේ මේ හේතුඵල කියන එක තවත් විදිහකින් බුදුරජාණන් වහන්සේ දීර්ඝ වශයෙන් විස්තර කරපු තැනක් මේ සූවිසි ප්‍රත්‍ය කියලා කියන්නේ. එහෙමනම් අපි දැන් මේ කර්ම ප්‍රත්‍ය අරින් කතා කරනකොට මේ කර්මය ප්‍රත්‍ය වෙලා යම් යම් ධර්මතා ඇති වෙනවා. ධර්මයන් ඇති වෙනවා. මේ කර්ම ප්‍රත්‍යයෙන් රූප අරූප කියන ධර්මයන් ඇති වෙනවා. රූපී ධර්මයන් අරූපී ධර්මයන්. ඒක තමයි අපිට මේ ලෝකේ හම්බ වෙන්නේ එක්ක රූපී ධර්මයක්, එහෙම නැත්නම් අරූපී ධර්මයක්. රූපී ධර්මයක් හැටියට අපි දන්නවා පඨවි ආපෝ තේජෝ වලින් හැදෙන යම් කිසි රූප ධර්මයක්. ඒ රූප ධර්ම. පඨවි ආපෝ තේජෝ යම් තැනක තියෙනවා නම් එතන රූපී ධර්මයක් තියෙනවා. අරූපී ධර්ම කියලා කිව්වේ ප්‍රධාන වශයෙන්ම සංඥා වේදනා ඇතුළුව ගත්තාම සියලුම චෛතසික ධර්ම වෙනු සිත් ගොන්නක් තමයි අරූපී ධර්ම කියලා කියන්නේ. එතකොට රූපී ධර්ම සහ අරූපී ධර්ම තමයි මේ කර්ම ප්‍රත්‍යයෙන් ඇති වෙන ධර්ම හැටියට සලකන්නේ. ඒ වගේම මේ කර්ම ප්‍රත්‍යය ගත්තාම ඒක ආකාර දෙකකට අපිට ගන්න පුළුවන් ප්‍රත්‍ය වෙන බව කියන එක ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා. ඒ තමයි සහජාත වශයෙන් ප්‍රත්‍ය වෙන අවස්ථාවක් තියෙනවා. ඊළඟට තමයි නානා ක්ෂණික වශයෙන් ප්‍රත්‍ය වෙන අවස්ථාවක් තියෙනවා. අපි පසුගිය සතියේ කතා කරා මේ සහජාත විදිහට ප්‍රත්‍ය වෙන අවස්ථාව. සහජාත විදිහට ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ දැන් බලන්න මේ අපි කිව්ව දැන් සෑම සිතකම චේතනාව කියන චෛතසිකේ තියෙනවා. එහෙමනම් ඒ සෑම සිතකම මේ චේතනාව කියන ප්‍රත්‍ය චේතනාව කියන චෛතසිකේ ප්‍රත්‍ය වෙලා යම් යම් ධර්මතා ප්‍රත්‍යෝත්පන්න භාවයට පත් වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රත්‍යයෙන් ඇති වෙනවා. අපි බැලුවෝ දැන් ඕනම සිතක චේතනාවත් එක්ක තවත් චෛතසික කොටසකුත් ඒ සිතත් පහළ වෙනවා. එහෙමනම් අපිට කියන්න වෙනවා මේ චේතනාව එහෙමත් නැත්නම් මේ කර්මය ප්‍රත්‍ය වෙලා කර්මය ප්‍රත්‍ය වෙලා චේතනා කියන චෛතසිකයේ ඇරෙනකොට අනිත් නාම ධර්ම ටික අනිවාර්යයෙන්ම ප්‍රත්‍යෝත්පන්න ධර්ම වෙනවා. ඒ කියන්නේ චේතනාව හේතු කරගෙන එහෙමත් නැත්නම් චේතනාව ප්‍රත්‍ය කරගෙන එහෙමත් නැත්නම් අපි වෙන විදිහට කිව්වොත් කර්මය ප්‍රත්‍ය කරගෙන චේතනාව ඇර ඒ චෛතසික ගුණ දැන් චේතනාව නිසා චේතනාව පහළ වෙනවා කියන්න බෑනේ. ඒකෝ චේතනාව මොකක්ද කරන්නේ? චේතනාව අනිත් චෛතසික ටිකත් එකතු කරගෙන මේ සිතත් එක්කම පහළ වෙනවා. ඒ කියන්නේ සිතත් පහළ වෙනවා. ඒ චේතනාව අනිත් චෛතසිකත් පහළ කරන්න ප්‍රත්‍ය වෙනවා. කියන්නේ යෝනාම සිතක් ගත්තොත් චේතනාව අර ඉතුරු චෛතසික ධර්ම ඇති කරන්නත් මේ චේතනාව කියන එක ප්‍රත්‍ය වෙනවා. ඒ සිත ඇති කරන්න ප්‍රත්‍ය වෙන කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? ඒ වෙලාවෙම එකටම ඉපදෙමින් චේතනාව සිතත් අනිච්චයිත්‍යක ධර්මත් සමග එකටම ඉපදෙමින් ඒ අනිච්චයිත්‍යක ධර්මත් ඒ සිතත් ඇති කරන්න ප්‍රත්‍ය වෙන කොයි විදිහද? කර්ම ප්‍රත්‍යෙන් ප්‍රත්‍ය වෙනවා. සහජාත කර්ම ප්‍රත්‍යෙන් ප්‍රත්‍ය වෙනවා. ඉතින් ඒ නිසා අපිට තේරෙන දෙයක් තමයි මේ සහජාත කර්ම ප්‍රත්‍ය ගත්තාම එතෙන්දී ප්‍රත්‍යෝත්පන්න ධර්ම වශයෙන් අනිවාර්යෙන් ඇති වෙන කොටසක් තියෙනවා. ඒ තමයි චිත්ත චෛතසික ධර්ම. එතෙන්දී චෛතසික ධර්ම කියලා කිව්වේ චේතනාව ඇර අනිත් චෛතසික ධර්ම ප්‍රත්‍යෝත්පන්නව ඇති වෙනවා. ඒ සිතත් ප්‍රත්‍යෝත්පන්නව ඇති වෙනවා. එතකොට සමහර සිත් තියෙනවා රූප ඇති කරන්න බැරි. අපි දන්නවා රූප ගත්තාම රූප කොටස් හතරකට බෙදෙනවා. ඒ තමයි කර්මජ රූප, චිත්තජ රූප, ආහාරජ රූප, ඍතිජ රූප කියලා. එතකොට දැන් කර්මජ රූප කියලා කොටසක් තියෙන්නේ. අපි ඒ ගැන ඉස්සරහට කතා කරනවා. අපි දෙවෙනියට ගත්තොත් චිත්තජ රූප කියන්නේ. චිත්තජ රූප කියලා කියන්නේ මේ සිතින් උපදවන රූප. දැන් අපි හිතන්න අපිට අතක් ඔසවන්න ඕනේ කියලා. අතක් ඔසවන්න ඕනේ කියලා හිතුවහම අපි හිත අනුව තමයි මේ අත ඔසවන්නේ. අත ඔසවනවා කියලා කියන්නේ මොකද්ද? චිත්තජ රූප පහල කරනවා. ඒ සිත නිසා අතවසවන්න ඒ හිත නිසානේ අතවසවන්න ඕන කියලා ඒ ගත්ත හිත නිසා තමයි අතේස උනේ. අතේස උනා කියලා කියන්නේ කලින් තිබුණු නැති තැනකට රූපයක් පහළ වෙලා. අත කලින් පල්ලෙහ තිබුණා අත ඔසවනා කියනකොට ඒ පල්ලෙහ තිබ්බ රූපේ නැති වෙලා ඉහළින් පහළ වෙනවා. දැන් අපි බැලුවොත් එහෙම TV screen එකක් දිහා නැත්නම් computer screen එකක් දිහා බලනකොට අපිට පේනවා රූප වෙනස් වෙනවා කියලා කියන්නේ අපි හිතන්නකෝ හොඳම උදාහරණයක් තමයි මේ ওই වෙසක් මාසෙට ගහන තොරන් එහෙම. තොරන් වල අපි දැකලා තියෙනවා රැස් විහිදෙනවා. බුදුරජාණන් වහන්සේගේ රූපයක් තියෙනවා ඒකේ රැස් විහිදෙනවා. රැස් විහිදෙනවා කියලා පෙනුනට ඇත්තටම වෙන්නේ මොකද්ද? එක බල්බ් එකක් නිවෙනවා, තව තැනකට තව බල්බ් එකක් පත් වෙනවා. ඒක තමයි මේ විදිහට අපිට පේන්නේ. අතක් ඔසවනකොටත් එහෙමයි. කලින් තිබිච්ච තැන රූපේ නිරුද්ධ වෙලා අලුත් තැනක රූපයක් ඇති වෙනවා. ඒ විදිහට හිතාගත්තම අපිට තේරෙනවා මේ සිත නිසා තමයි මේ චිත්තජ රූපයන් නැති වෙන්නේ කියලා. කියන අතක් ඔසවනවා කියනකොට චිත්තජ රූපයක් වෙන තැනක පහළ වෙනවා. තිබ්බ තැනට වඩා වෙන තැනක. අපි දැන් වචනයක් කතා කරනකොට තොල් හෙලවෙනවා කියන්නේ ඒ රූප වෙනස් වෙමින් ඇති වෙනවා. පර්ණ එක නිරුද්ධ වෙන අලුත් රූපයක් පහළ වෙනවා. ඒ වගේ චිත්තජ රූප ඇති වෙනවා. එතකොට මේ චිත්තජ රූප දැන් අපි කෙනෙක් භාවනා කරනවා කියලා හිතමු. කොයි මාත් දැන් කලින් කිව්වේ ඊටාම රළු වශයෙන් බාහිරට පෙනෙන චිත්තජ රූප ගැන තමයි කතා කරේ. අතක් ඔසවනවා, අපි ඉරියව්වක් මාරු කරනවා, ඇවිදිනවා කියන තැනදී ඒ සිත නිසා රූප හටගන්නේ අපිට හොඳට පේනවා පිටින් ඉන්නේ කෙනා. මොකද ඒවා වෙනස් වෙලා වෙන් වෙන් වල තැන්වල පහළ වෙන හින්දා අපිට හොඳට වෙනස් වෙලා පේනවා. නමුත් දැන් බලන්න දැන් කෙනෙක් හොඳට පරියන්කේ ඉඳගෙන භාවනාවක් කරනවා කියලා. ඒ පරියන්කේ භාවනාවක් කරනකොට එයාට ඥාන සම්ප්‍රයුක්ත සෝමනස්ස සහගත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපේක්ෂා සහගතව වෙන්න පුළුවන්. Tamange ඒ භාවනාවට අදාළව කුසල්සිත එකින් එකකින් එකට පහළ කරනවා. ඒ පහළ කරගෙන යනකොට දැන් ධර්මයේ තහලා තියෙනවා මේ සුඛ පටිසංවේදී කියලා අහනවා. ප්‍රීති පටිසංවේදීක ප්‍රීති සුඛ වගේ දේවල් නැති වෙනවා. ඒකට හේතුව මොකද්ද? ඒ මනසේ මේ විදිහට වඩවගෙන යනකොට ඒ සෑම සිතක් පාසාම මේ කයේ රූප කලාප ඇති වෙනවා. මේ කයේ තියෙන රූප ඇති වෙනවා. මේ ලහුතා රූප කියලා සැහැල්ලු ගතිය ඇති වෙනවා. ඒ වගේ කර්මඤ්ඤ ගතිය ඇති වෙනවා. එතකොට මේ සෑම සිතක් ගත්තහම ඇතැම් සිත් තියෙනවා එහෙම රූප ඇති කරන්න බැරි. ඒ සිත් ගැන සඳහන් කරමු. සාමාන්‍යයෙන් ගත්තාම අපි දන්නවා මේ විඥාන සිත් කියලා කියන පංච විඥාන සිත්. ඒ තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන කියන ඒ සිත් පහ ගත්තාම ඒව විපාක සිත්. ඒක කුසලයක විපාක වශයෙන් උත් ලැබෙන්න පුළුවන්, අකුසලයක විපාක වශයෙන් උත් ලැබෙන්න පුළුවන්. එතකොට අපි ඒක සිත් 10කට බෙදනවා. අකුසල විපාක චක්කු විඥාන, ඒ වගේම කුසල විපාක චක්කු විඥාන කියලා. ඒ විදිහට බෙදුවාම එතන සිත් 10ක් බවට පත් වෙනවා. ඒකට ඒ සිත් 10ට හැකියාවක් නැහැ රූප ඇති කරන්න. ඊළඟට අරූපාවචර භූමිය ගත්තාම අපි දන්නා භූමිය වශයෙන් ගත්තාම කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය. අරූපාවචර බ්‍රහ්මතලයේදී පහළ වෙන සිත්වලට බැහැ රූප ඇති කරන්න. මොකද එතන රූපයක් හටගන්න තැනක් නෙවෙයි නිසා. එතකොට අපිට දැනගන්න වෙනවා මෙන්න මේ විඥාන සිද්ධායත් අරූපාවචර තලයේ ඇති වෙන සිතුත් දැනනකොට අනිත් සෑම සිතකින්ම මේ කයේ රූප නිපදවෙනවා. එතකොට ඒ අනුව ගත්තාම අපි දන්නවා සෑම සිතකම මේ චේතනාව කියන කියදෙනවා. එතකොට අර විඥාන සිත්වල තියෙන චේතනාවට බැහැ ප්‍රත්‍ය උත්පන්න ධර්ම හැටියට රූප නිපදවන. නමුත් අනිත් සිත් ටිකට මේ පංචවෝකාර භූමියම නැත්නම් අපි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ඛණ්ඩයන් ඇති භූමියක අනිත් සෑම සිතකින්ම රූප නිපදවීමක් කෙරෙනවා. එහෙමනම් එතකොට අපිට ගන්න වෙනවා මේ සහජාත ප්‍රත්‍යයෙන් ඇතිවන දේවල් හැටියට, එහෙමත් නැත්නම් ප්‍රත්‍යෝත්පන්න වන දේවල් හැටියට ගන්න වෙනවා චේතනාව අර අනිත් චෛතසික ටිකත්, ඒ වගේම ඒ සිත් ඒ පහළ වෙන සිත, ඒ වගේම මේ ඒ සිත නිසා ඇති කරන රූප. ගත්තාම ඒ ටික තමයි ප්‍රත්‍ය උත්පන්න වෙන්නේ සහජාත ප්‍රත්‍ය. ඒ කියන්නේ අර පංච විඥාන, ඒ කියන්නේ ඒ අර විඥාන 10 ඇරෙනකොට අනිත් සිත් වලින් මේ කාම භූමියේ නම් යම් කෙනෙක් ජීවත් වෙන්නේ ඒ හැම මොහොතක් මොහොතක් පාසාම ඇති වෙන සිත් වලින් නිපදවනවා, රූප නිපදවනවා, ඒ වගේම අනිකුත් චෛතසික ධර්ම නිපදවනවා, ඒ චේතනාව සමග තියෙන අනිත් චෛතසික ධර්ම, ඒ වගේම සිතත් නිපදවනවා සහජාත ප්‍රත්‍යයෙන්. එතකොට ස්වාමීන් වහන්සේ අපිට හොඳට පැහැදිලි කරා මේ චේතනාව කියන එක තමයි අනිත් චෛතසික ධර්මයටත් නායකත්වය දීගෙන ඒ කුසලයක්ද අකුසලයක්ද ඒ ආදී දේවල් වලට යොමු කිරීමේ හැකියාව කියන්නේ මේ චේතනාව කියන චෛතසික ඉතාමත්ම ප්‍රබල චෛතසිකයක්. ඉතින් ඒකෙන් තමයි මේ විදිහට මේ සහජාතව රූප අරූප දේවල් ධර්මයන් නිපදවන්නේ. ඉතින් මම හිතනවා අපි නානාක්ෂණික කර්ම ප්‍රත්‍යය යන්න කලින් මේ පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් ඔබ අදහසක් තියෙනවා අපි සාකච්ඡා කරගෙන ඉදිරියට යමු කියලා කල්යාණ මිත්‍රන්ට එකතු වෙන්න පුළුවන්. ඉරුවන් සර්ණයි. ප්‍රශ්නයක් තියෙනවද? අදහසක් හෝ ප්‍රශ්නයක්? හොඳයි. අපි එහෙමනම් අපි යමු මේ නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය කියන තැනට. මෙතනදී ස්වාමීන් වහන්සේ උදාහරණයක් ගත්තා වී ඇටයක් පැල කරන දෙයක් එකක් ගන්න. එතනදී අපිට සඳහන් කරේ මේ වී ඇටේ පැල කරාම ගොයම් පැලයක් හැදෙනවා. අපි හිතමු කුඹරක බීජ වැපරුවාම ඒ වපුරන බීජ වලින් එක ඇටයක් අපි සැලකුවොත් ඒ ඇටෙන් ඒ වතුරක් අවශ්‍ය ප්‍රමාණයට ලැබිලා ඒ අදාළ සත්‍යයන් ලැබුණාම ඒක ගොයම් පැලයක් බවට පත් වෙනවා. ඒ ගොයම් පැලයක් බවට පත් වෙලා ඒකත් අපි කියන ගොයම් පීදෙනවා කියලා. ඒක මල් පිපිලා ඊට පස්සේ ඒ ගොයම් ගහේ වී කරල් හැදෙනවා. ඒ වී කරල් හැදෙනකොට ඒක තමයි අර මුලින් හිටවපු බීජේ ප්‍රතිඵල. කියන්නේ අපි ඵල නිරනවා කියලා කියනවානේ. ඒ ඵලය නෙලා ගන්නෙ අපි හිතමු මාස 3කට හෝ කොච්චර හරි කාලයකට පසුව ඒ අස්වැන්න නෙලනකොට ඒ නෙලන අස්වැන්නේ තියෙන වී ඇට නෙලා ගන්න කාලය වෙනකොට මුලින් අපි බීජ වැපරුව බීජයට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ වැපරුව බීජය ඒ මඩ අස්සෙම කුණු වෙලා හොයා ගන්නවත් බැරි තත්ත්වයට ගිහිල්ලා තියෙන්න පුළුවන්. දැන් අඹ ගෙඩියක් කරත් එහෙමයි. අඹ ඇටයක් පැල කරොත් එහෙම අඹ ගහේ අඹ ගෙඩි හැදෙනකොට ඒ අපි මුලින්ම හිටවපු අඹ ඇටේ තනිකරම පොළොවට දිරලා ගිහිල්ලා ඒක පනෝත් ගහලා ඒක හොයාගන්නත් අමාරු තත්ත්වයකට පත් වෙනවා. එතකොට බලන්න මේ දැන් මේ ඵලය ඇතිවෙنده හේතු වෙච්ච කාරණේ උන මුල් අඹ ඇටය හෝ මුල් වී ඇටය මේ වෙලාව මේ ප්‍රතිඵලය ලැබෙනකොට අවසන් වෙලා ගිහින් ඒක ගිරලා ජරාවට ගිහිල්ලා හොයාගන්නත් බැරි තත්ත්වෙට ගිහින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තියෙනවා මේ ඇතැම් කර්මවල. ඒ කියන්නේ කර්මය කරන්නේ එක අවස්ථාවක ඒ කර්මය නිසා ලැබෙන ප්‍රතිඵලය ලැබෙන්නේ තවත් අවස්ථාවක. ඒක ප්‍රත්‍ය වෙලා උපදින ප්‍රත්‍ය ධර්මේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ ලැබෙන්නේ ඒ වෙලාවෙ නෙවෙයි, කර්මය කරන වෙලාවෙ නෙවෙයි, ඊට ගොඩාක් කාලයකට කියන්න බෑ කොයි වෙලාවෙ ලැබෙනවද. නමුත් ඒ වෙලාවෙ නෙවෙයි. ඒක සමහරවිට අපේ භව ගණනක් ගිහිල්ලා ලැබෙන්න පුළුවන්. ඒ වගේ එකම වෙලාවෙ නොලැබෙන විවිධ වෙලාවෙදී කරන කර්ම يعني යම් කිසි කර්මයක් කරාම ඒ මොහොතේ නැතුව වෙනත් අවස්ථාවකදී ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙනවා නම් අපි ඒක තමයි කියන්නේ මේ නානාක්ෂණික විදිහට කර්ම ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඉතින් මේක ගැන තමයි අපි නිතරම කතා කරන්නේ. අපි සාමාන්‍යයෙන් කියනවානේ මේ මගේ කර්මය වෙන්න ඇති මේ වගේ දෙයක් වෙන්න කියලා. ඒ කියන්නේ මොකද්ද? අපි පෙර කරන ලද කර්මයකින් මේ ලැබෙන ප්‍රතිඵලය මේ විදිහට ලැබෙනවා කියන අර්ථයෙන් තමයි අපි මේ විදිහට කතා කරන්නේ. ඒ කියන්නේ අපි එතෙන්දි කතා කරන්නේ මේ නානාක්ෂණික විදිහට කර්මය ප්‍රත්‍ය වෙන විදිහයි කතා කරන්නේ. එතකොට අපි මුලින් කතා කරේ සහජාත ප්‍රත්‍ය. දැන් සහජාත ප්‍රත්‍ය ගැන කතා කරනකොට අපි දන්නවා දැන් රහතන් වහන්සේගේ ක්‍රියාසිතක් ගත්තා. රහතන් වහන්සේගේ ක්‍රියාසිතෙත් තියෙනවා චේතනාව. එතකොට ඒ ක්‍රියාසිතේ චේතනාව නිසා සහජාත වශයෙන් අනිකුත් චෛතසික සිතත් ප්‍රත්‍යুৎපන්න භාවයට පත් වෙනවා කියලා අපිට දැන් තේරෙනවා. නමුත් මේ දැන් නානා ෂණික වශයෙන් ගත්තාම රහතන් වහන්සේගේ ක්‍රියාසිතකට කොහෙත්ම පුළුවන් කමක් නැහැ පසුව ප්‍රත්‍යুৎපන්න ධර්මයන් ඇති කරන්න. මොකද කුසල අකුසල කියන මෙන්න මේ සිත් වලින් තමයි පසුව ඇති වෙනවන යම්කිසි විපාකයක් ගෙන දෙන්න, එහෙමත් නැත්නම් ප්‍රතිඵලයක් ගෙන දෙන්න කාරණයක් යෙදෙනවා නම් මේ කුසල අකුසල ධර්ම වලින් තමයි ඒවා යෙදෙන්නේ. එතකොට අපි දන්නවා අකුසල කරාම අකුසල ප්‍රතිඵල තියෙනවා කියලා. කුසල කරාම කුස හොඳ ප්‍රතිඵල තියෙනවා. ඒ කතා කරන්නේ මෙන්න මේ නානා ක්ෂණිකව ඇතිවෙන කර්ම ප්‍රත්‍ය ගැන තමයි කතා කරන්නේ. එතකොට මම හිතනවා පසුගිය සතියේත් අපිට අහු ප්‍රශ්නයක් තමයි මේ කොහෙද මේ ශක්තියක් තියෙන්නේ කියලා. මම හිතනවා ස්වාමීන් වහන්සේ ඒක හොඳට විස්තර කරලා දුන්නා අපිට. මේ කර්ම ශක්තිය කියන එක කොහෙවත් ගබඩා වෙලා තියෙන තැනක් නෙවෙයි. ඒක අවස්ථානුකූලව මතුවලා එන දෙයක්. ඒක තමයි කියන්න පුළුවන් අර විඥාන ශෝතය පවතින තාක්කල්. ඒ කියන්නේ අපේ මේ රූපකය පොළොවට පස් වෙලා වෙනත් රූපකයක් ලැබගෙන ප්‍රතිසන්දියක් ලබනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් තැනක රූපයක් ඇතුව හෝ නැතුව හෝ ප්‍රතිසන්දි ලබනවා වෙන්න පුළුවන්. ඒ කොයි අවස්ථාව ගත්තත් ඊට පස්සේ ආපහු නැවත වරක් රූපයක් ඇතුව ප්‍රතිසන්දියක් ලබන්න පුළුවන්. මේ සංසාරේ යනකොට මේ විඥාන ශෝතය කියන එක අපි දන්නවා අපි අනන්තර ප්‍රත්‍ය කතා කරමු නිසා මේ හැම සිතකින්ම අනන්තර ප්‍රත්‍යෙන් අනිත් එකට ප්‍රත්‍ය වෙන ගතියක් තියෙනවා. ඒ මුලින් පහළ වෙච්ච සිත අනන්තර ප්‍රත්‍යෙන් ප්‍රත්‍ය වෙනවා ඊළඟ සිතට. ওই විදිහට ගන්නකොට මේක විඥාන ශෝතයක් යම්කිසි සම්බන්ධයක් තියෙනවා මේ සසර පුරාම ඇති වෙච්ච සිත්වලට මේ මොහොතේ ඇති වෙන සිත්වල සම්බන්ධයක් තියෙනවා. එහෙමනම් අපිට තේරෙනවා මෙන්න මේ සම්බන්ධය ඔස්සේ අපිට මේ කර්ම කියන එක මේ නානාක්ෂණික කර්ම ප්‍රත්‍ය කියන එක යෙදිලා ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට ඕනෑම අවස්ථාවක ඒකින් ප්‍රතිඵල නැත්නම් විපාක ඇති කරන්න පුළුවන්කම තියෙනවා. දැන් උදාහරණයක් බැලුවොත් දැන් කෙනෙක් අපි දන්නවා සමහරවිට අපි කතා කියනවා දැන් යම් කිසි කුසල කර්මයක් කරාම දිත්ත ධම්මව ඒකේ ප්‍රති විපාක හම්බ වෙනවා කියලා. එහෙමනම් මේ ජීවිතයේ ඇතුළතදීම ඒ ආකාරයෙන් විපාක ලැබෙනවා. ඒ වගේම මේ ජීවිතයේ නොලැබෙනවා නම් ඊට එහා ජීවිතයේදී ඒකට විපාක ලැබෙනවා. උදාහරණයක් ඇටියට ගත්තාම අපි දන්නවා මේ ජීවිතයේ අත්හැරෙනකොට අවසාන චිත්ත වීතිය ඉවරුනහම මේ කයෙන් මේ සිත චුත වෙනවා. මේ සිත චුත වෙලා තවත් තැනක ප්‍රතිසන්දිය ලැබෙනවා. අපි හිතමුකෝ නැවත වරක් මේ කාම ලෝකයේ කොහේ හරි ප්‍රතිසන්දියක් ලැබුවයි කියලා මව කුසක. එතකොට ඒ මව කුසක පහළ වෙනකොට ඉස්සලාම ඇති වෙන සිතට අපි කියනවා ප්‍රතිසන්දි සිත කියලා. ඒකෝර මේ කලින් ජීවිතයේ අවසාන සිතට අපි කියනවා චුති සිත කියලා. ඊට පස්සේ ඊළඟ ජීවිතේ ඇති වෙන පළවෙනි සිතට කියනවා ප්‍රතිසන්දි සිත කියලා. එකෙන මව කුසක පිළිසිඳ ගන්නවා කියලා කියන්නේ ඒ ප්‍රතිසන්දි සිතේ ඇතිවීම තමයි පිළිසිඳ ගන්නවා කියලා කියන්නේ. එතකොට ඒ ප්‍රතිසන්දි සිත ලැබුණේ කුමක් නිසාද? අපි හිතුවොත් එහෙම තවත් මනුස්ස ජීවිතයක් නම් ලැබුවේ මනුස්ස ජීවිතයක් ලබන්න හේතු වෙන්නේ අනිවාර්යයෙන්ම කුසල කර්මයක්මයි. එතකොට ඒ කුසල කර්මයේ කලේ කොයි වෙලාවේද? මේ ප්‍රතිසන්දිය ලැබපු වෙලාවේ නෙවෙයි, ඊට කලින් කරපු එක. ඊට කලින් කරපු කුසල කර්මයක ප්‍රතිඵලයක් ඇටියෙ තමයි මේ ප්‍රතිසන්දි සිත කියන එක පහළ වුනේ. එතකොට මේ ප්‍රතිසන්දි සිත පහළ වෙන්න හේතු වුනේ කලින් කරපු කර්මයක බලපාලා. එහෙමනම් අපි කියන ඒ කලින් කරපු කර්මයේ ප්‍රත්‍යෝත්පන්නයක් තමයි මේ ලැබපු ප්‍රතිසන්දි සිත. කරපු කර්මය කරපු අවස්ථාවෙ නෙවෙයි, ඊට බොහෝ කාලයකට පස්සෙ වෙන්න පුළුවන්. ඒ ප්‍රතිසන්දි සිත කියන එක අර කර්ම නානාක්ෂණික කර්ම පත්‍යේ පත්‍යෝත්පන්න හැටියට තමයි අපිට සලකන්න වෙන්නේ. ඉතින් ඒ විදිහට ඒ පත්‍යෝත්පන්න භාවයේ ලැබනකොට, කියන්නේ පත්‍යෝත්පන්න භාවයෙන් ඒ ප්‍රතිසන්දිසිත ඇති වෙනකොට ප්‍රතිසන්දිස්තේ කර්ම ශක්තියෙන් ඇති කරන්න පුළුවන් තවත් දේවල් තියෙනවා. ඒ තමයි රූප ඇති කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අර කරන ලද කර්මය නිසා ප්‍රතිසන්දි කර්මජ රූපත් ඇති වෙනවා. අපි දන්නවා ප්‍රතිසන්දියකදී මේ කාම භූමියේ ප්‍රතිසන්දියක් වෙනකොට කයක් ඇති වෙනවා. කාය දශකය කියලායි කලාපයක් ඇති වෙනවා. ඊළඟට භාව දශකය කියලායි පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද කියලා ලක්ෂණේ සහිතව කාය දශකයක් කියලා රූප කලාපයක් ඇති වෙනවා. ඒ රූප කලාප දෙකමත් ඇති වෙනවා. ඒ කියන්නේ වස්තු දශක, කාය දශක, භාව දශක කියලා රූප කලාප තුනක් ඇති වෙනවා. ඒ තුන ඇති වෙන්න හේතු වුණේ මොකක්ද? මේ ප්‍රතිසන්දි සිත ඇති වෙنده හේතු වෙච්ච කර්මය නිසාමයි ඒ ටිකක් පහළ වුණේ. ඒ ප්‍රතිසන්දි සිතේ කර්ම ශක්තියෙන් ඇති වෙනවා කියලා කියන්නේ ඊට කලින් කරපු කර්මයක ඊට කලින් කරන ලද කර්මයක ප්‍රතිඵල තමයි ඒ ආකාරයෙන් ප්‍රතිසන්දි සිත ප්‍රතිසන්දිෂණේ රූප කලාප තුනක් ඇති වෙنده හේතු වෙයි. එතකොට ඒක තමයි නානා ක්ෂණිකව ඇති වෙන එක් අවස්ථාව. ඒ වගේම අපි දන්නවා පෙර කරන ලද කර්ම වලින් තව දෙයක් තමයි මේ විපාක සිත් කියන්නේ. විපාක සිත් ඇති වෙන්නේ පෙර කරන ලද කර්ම වලින්. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම අපිට බොහොම සිත පිනා යන දර්ශන ඇති වෙනවා. අපිට සමහර ලාට අපේ ජනක දර්ශන ඇති වෙනවා. ඒ ඇති වෙනකොට ඒ පහළ වෙන චක්කු විඥාන ආදි වශයෙන්. එහෙම නැත්නම් අපිට ඇහෙන පරුස වචන එහෙනවා. එතකොට ඒක අපි අප්‍රසන්නයි. ඒ වගේ සෝත විඥානයක් තියෙනවා. ඒ විදිහේ සෝත විඥානයක් ඇති වුණොත් අපි ඒකට කියනවා අකුසල විපාක සෝත විඥානයක් කියලා. ඒක ඇති වුණේ කොහොමද? කලින් කරන ලද අකුසලයක විපාකයක් හැටියට තමයි එතන සෝත විඥානය පහළ වුණේ. ඒ වගේම අපි කිව්වේ අර පංච විඥාන, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිවහා විඥාන, කාය විඥාන කියන පහ අනිවාර්යයෙන්ම විපාක විඥාන හැටියට පහළ වෙනවා. ඒ වගේම සම්පටිච්ඡන සිත්, සම්තිරණ සිත් ඒවත් පහළ වෙන්නේ විපාක විඥාන හැටියට. ඊට අමතරව කුසල පැත්තෙමුත් විපාක සිත් අටක් තියෙනවා. අපි අර කලින් කතා කරා වගේම සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත කුසල විපාක සිත්. ඒ වගේ ඒ සිත් අටක් විපාක සිත් අටක් වශයෙන් පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ කරන ලද කර්මයන්ගේ විපාක. ඉතින් ඒ විදිහට ගත්තාම මේ නානාක්ෂණික කර්ම ප්‍රත්‍යයේදීලා ඇතිවෙන ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට මෙතනදී ඒ චිත්ත චෛතසික ධර්මත් ඒ වගේම රූපත් ඇතිවෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔය ආකාරයෙන් තමයි අපිට මේක සලකන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක පොදුවේ ගත්තාම මෙන්න මේ ආකාරයෙන් අපිට කියන්න පුළුවන් මොනවද ප්‍රත්‍ය වෙන්නේ. මේ කර්ම ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ මේ චේතනාව කියන චෛතසික. එහෙම නැත්නම් ඒක තමයි කර්මය හැටියට ප්‍රත්‍ය වෙන්නේ. එතකොට කියන්නේ අපි සිත් ගත්තානේ 89ක්. ඒ 89ෙම තියෙන චේතනාව තමයි සහජාත කර්ම ප්‍රත්‍ය හැටියට හඳුනා ගන්න ඕනේ. මොකද අපි දන්නවා මේ ප්‍රත්‍ය දේශනාවේදී දක්වලා තියෙන ප්‍රත්‍ය වෙන්නේ කුමක්ද, ප්‍රත්‍යයෙන් හටගන්නේ කුමක්ද, ප්‍රත්‍යයෙන් හට නොගන්නේ කුමක්ද කියලා. අපි ප්‍රත්‍යයෙන් හට ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ ඒක යෙද වෙනවා, නැත්නම් ඒක තමයි කාරණේ වෙන්නේ, උපකාරය වෙන්නේ. ඒක ප්‍රත්‍ය, ඊළඟට ප්‍රත්‍යෝත්පන්න කියන්නේ ඒ උපකාරක ධර්මය නිසා හටගන්න දේ. ඊළඟට පච්චනීක කියලා කියනවා ඒ දේ නිසා හට නොගන්න දේවල් වලට පච්චනීක කියනවා. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට කිව්වේ මේ පච්චනීක ධර්ම ගැන පසුව කතා කරමු කියලා. මොකද ඒක ටිකක් තේරුම් ගන්න අපහසු නිසා. නමුත් අපි දැන් ප්‍රත්‍ය ධර්ම, ප්‍රත්‍ය උත්පන්න ධර්මත් ගැන කතා කරොත් ප්‍රත්‍ය ධර්ම හැටියට සිත් 89ෙම තියෙන චේතනාව තමයි මේ කර්ම ප්‍රත්‍ය හැටියට සලකන්න වෙන්නේ. ඊළඟට ප්‍රත්‍ය උත්පන්න ධර්ම, මේ ප්‍රත්‍ය නිසා ඇතිවෙන ධර්ම මොනවද කියලා කල්පනා කරාම අපිට ඒක දෙකට බෙදා ගන්න වෙනවා. එකක් තමයි මේ සහජාත කර්මප්‍රත්‍යයෙන් ඇතිවෙන ප්‍රත්‍යෝත්පන්න ධර්ම මොනවද කියන එකත්, ඒ වගේම නානා ක්ෂණිකව මේ කර්මය නිසා ඇතිවන ප්‍රත්‍යෝත්පන්න ධර්ම මොනවද කියන එකත්. එතකොට මේ සහජාතව උපදින කර්මයෙන් ඇතිවෙන ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට කියනවා මේ ඒ අර චේතනාව එක්ක සහජාතව ඇති වෙන්නේ අනිකුත් චෛතසික ටික. ඒ වගේම ඒ චේතනාව ඇරෙනකොට ඒ සිත් තුළ ඇති වෙනවන අනිකුත් චෛතසික ටික, ඒ අනිකුත් චෛතසික ටික ප්‍රත්‍යෝත්පන්න ධර්ම වෙනවා. ඒ වගේම අපි කතා කළා වගේ ඒ අවස්ථාවේ ඇතිවන චිත්තජ රූපයන් නැති වෙනවා නම් ඒ චිත්තජ රූපේනොත් සහජාත ප්‍රත්‍ය තමයි ඇති වෙන්නේ. ඊළඟට මේ ප්‍රතිසන්දි කර්මජ රූප ගත්තොත් අපි කතා කරා වගේ ප්‍රතිසන්දි සිත එක්ක තමයි ඒ ප්‍රතිසන්දි කර්මජ රූප ටික ඇති වෙන්නේ. එතකොට ඒ ප්‍රතිසන්දි සිතේ තියෙන චේතනාව කියන ඒ චෛතසිකේ නිසා ඒක ප්‍රත්‍ය කරගෙන තමයි ඒ ප්‍රතිසන්දි කර්මජ රූප ටික ඇති වෙන්නේ. ඒ විදිහටත් ගන්න වෙනවා. එතකොට සහජාත කර්මප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න කියලා කිව්වේ ඒ සිත් 89 චේතනාව එරනකොට තියෙන අනිච්චයිතික 51ක්, ඒ වගේම චිත්තජ රූප, ඒ වගේම ප්‍රතිසන්දි කර්මජ රූප කියන ටික ගන්න වෙනවා ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට. ඊළඟට ඒ තමයි සහජාත කර්මප්‍රත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම. අපි ගත්තොත් නානාක්ෂණික විදියට ගත්තොත් ප්‍රත්‍යෝත්පන්න වෙනවා අපි කියව විපාකසිත ඇති වෙනවා කියලා. විපාකසිත කියලා කියන්නේ අපි දන්නවා විපාකසිත 36ක් ගැන කතා කරනවා. ඒ තමයි අහේතුක සිත් 15ක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා කුසල විපාකසිත 8ක් තියෙනවා. ඊට පස්සේ රූපාවචර විපාකසිත 5ක් තියෙනවා. අරූපාවචර විපාකසිත 4ක් තියෙනවා. ලෝකෝත්තර විපාක සිත් 4ක් තියෙනවා. එතකොට ඒ සිත් 36ම විපාක සිත්. එතකොට මේකෙදි ගත්තාම අපි දන්නවා මේ විපාක සිත් 36යි. ඊළඟට චෛතසික වශයෙන් 38ක් තියෙනවා. ඒ චෛතසික 38 තමයි අපි දන්නවා අන්‍ය සමාන චෛතසික කියලා. චෛතසික 13ක් වෙනවා. ඒ කියන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසික 7යි. ප්‍රකීම චෛතසික 6යි ගත්තාම චෛතසික කියන 13ක්. ඊළඟට තෝබන චෛතසික 25ක් තියෙනවා. එතකොට ඒ 25ක් තාපුවම 38ක් වෙනවා ඒ චෛතසික ධර්මයන්. එතකොට ඒ චෛතසික ධර්මයන් 38ක් මේක නානාක්ෂණික විදිහට ගන්නකොට ප්‍රත්‍යෝත්පන්න ධර්ම වෙනවා. ඊළඟට තමයි ප්‍රතිසන්දි කර්මජ රූපත් සලකන්න වෙනවා. අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ ප්‍රතිසන්දි කර්මජ රූප. ඊළඟට අසඤ්ඤ සත්ත්‍ව කර්මජ රූප. අසඤ්ඤ සත්ත්‍ව කර්මජ රූප කියලා කියන්නේ අසඤ්ඤ භූමිය, අසඤ්ඤ සත්ත්ව කියන රූපාවචර බ්‍රහ්ම භූමියේ පහළ වෙන කයක්. එතන සිතක් පහළ වෙන්නේ නැහැ. නමුත් කයක් පහළ වෙනවා. ඒක ප්‍රත්‍යෝත්පන්න ධර්මයක්. හැබැයි ඒක නානාක්ෂණික ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් හැටියට, රූපී ධර්මයක් හැටියට. ඊළඟට ප්‍රවෘත්ති කර්මජ රූප. අපි දන්නවා මේ අපිට ඇස, කන, නාසය, දිව, කය වගේ ඒ කර්මජ රූප ඇති වෙන්න හේතු වෙන්නේ කලින් කරන ලද කර්මයක්. එහෙමනම් එතකොට කර්මජ රූප ටිකත් ප්‍රවෘත්ති කර්මජ රූපත් අපිට ඇති වෙනවා මේ ඒ ප්‍රත්‍යෝත්පන්න ධර්ම හැටියට. එතකොට ආපෝපාරක් කිව්වොත් නානාක්ෂණික කර්මපත්‍යයේ ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ විපාක සිත් 36ක් කිව්වා, චෛතසික 38ක් කිව්වා, ඊළඟ ප්‍රතිසන්දි කර්මජ රූප කිව්වා, අසඤ්ඤ සත්ත්‍ව කර්මජ රූප, ඊළඟ ප්‍රවෘත්ති කර්මජ රූප කියන ඒ කොටස තමයි නානාක්ෂණිකව ප්‍රත්‍ය වෙන්න ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් වෙන්නේ නානාක්ෂණික කර්මපත්‍යය. ඉතින් මම හිතනවා මේ ටිකත් එක්ක ස්වාමීන් වහන්සේ දා පැහැදිලි කර දීපු කොටසේ සාරාංශය වගේ කොටස නිම වෙනවා. ඉතින් මේක පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් පැහැදිලි කරගන්න තැනක් තියෙනවා නම් සාකච්ඡා කරමු. අපිට උත්තරයක් හොයාගන්න බැරි වුණොත් ස්වාමීන් වහන්සේගෙන් අපි ඊළඟ දවසේ අහලා දැනගමු. හොඳයි. මම යොමු වෙනවා දරුවත් මහත්මයා පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි යන්ත මහත්මයා වණේක වාරයක්ින් ඉතාමත්ම සහල්ලු විදියට එහෙම නැත්නම් සරල විදියට ගෞතම සර්ණාසේ දේශනා කළු ගාම්භීර ධර්මයේ ඔබතුමා අපිට කියා දෙන්න බොහෝ උත්සාහයක් ගත්තා. මම හිතනවා කල්යාණ මිත්‍රයන් බොහෝ උපකාරයක් වෙන්න ඇති. ඒ දෙකිනෙම ශ්‍රීමති මහත්මිය මම ඔබතුමිට යොමු වෙන්නම්. ඔබතුමිට පුළුවන් සාකච්ඡාවට එකතු වෙලා මුලින් යන්ත මහත්මයා සමඟ සාකච්ඡා කරලා කල්යාණ මිත්‍රය එකතු කරගන්න කියලා ඔබතුමිට ආරාධනා කරනවා සාකච්ඡා සම්බන්ධීකරණය කරන්න. ඔබම් පින්දලත් මහත්මයා යන්ත මහත්මයාට අප්‍රමාණ පින් ඇත්තටම හොඳ විදිහට ස්වාමින්වහන්සේ දේශනා කළ ආකාරයට මේ ටික අපිට පැහැදිලි කරලා දුන්නා, මතකේ අලුත් කරලා දුන්නා. බොහොම පිං. ඇත්තටම මහත්තයා මට මේ ඔබතුමා ඉස්සෙල්ලා ආපු වෙලාවේ අහන්න මේක මේ අන්මියුට් කරගන්න බැරි වුණා. අර පොඩ්ඩක් යෝතින් මේ මාර්ගසිතකට අර ගෝත්‍රභූ සිතෙන් පස්සේ අර ජවනවල අර හතරක් එනවා, පරිකර්ම උපචාර අනුලම ගෝත්‍රභූ. ඒතර ගෝත්‍රභූ සිතෙන් පස්සේ එනවා ඵලසිත. එතන ප්‍රත්‍ය වීමක් ගැන කිව්වද? ඒක ඵලසිත එන්නේ කොහොමද කියලා කිව්වද? ඒක මේ අනන්තර ප්‍රත්‍යෙන් නම් ප්‍රත්‍ය වෙන්නේ නැති බව කිව්වා. එතෙන්ට එන්නේ ඒක කොහොමද එතකොට? එතන මෙහෙමයි. එතන ඒ චිත්ත වීතිය තමයි ඇත්තරම මාර්ග චිත්ත වීතිය හැටියට හඳුන්වන්නේ. එතකොට එතෙන්දී අපි කියුවා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ කියලා කියන්නේ කාමාවචර සිත් හතරක්. ඒ ඇත්තම කියනවා නම් මේ ඥාන සම්ප්‍රයුක්ත යම්කිසි සිතක් හතර පාරක් පහළ වෙනවා. එකින් එකට එතකොට ආසේවන ප්‍රත්‍යස් ඒ ටිකට ලබනවා. එහෙම ලබලා ගෝත්‍රභූ කියලා කියන්නේ කෘතඥ භූමියේ පහළ වෙන අවසාන කාමාවචර සිත තමයි සමාවෙන්න මේ ගෝත්‍රභූ කියලා කියන්නේ පුතග්ජන භූමියේ පහළවන අවසාන සිත. ඊට පස්සේ ඒ ගෝත්‍රභූ සිතෙන් ආසේවන ප්‍රත්‍ය ලැබනවා මාර්ගසිත. මාර්ගසිත කියන එක එතකොට ගෝත්‍රභූ සිතේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් ආසේවන ප්‍රත්‍ය. නමුත් මාර්ගසිතට පුළුවන් කමක් නැහැ ඵලසිතට ප්‍රත්‍ය වෙන්න ආසේවන ප්‍රත්‍ය. එතකොට ඒකට හේතුව තමයි එකක් තමයි ස්වාමීන් වහන්සේ විස්තර කරා මේ ලෝකෝත්තර සිත්වලට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්න බෑ. මොකද හේතුව දැන් මාර්ග සිතක් පහළ වෙන්නේ එකම එකපාරයි මුළු සංසාරයටම. මුළු සංසාරයටම මාර්ග සිත කියන ක්ෂණිකව පහළ වෙන සිත පහළ වෙන්නේ එකම එකපාරයි. ඒක සෝතාපන්න මාර්ග සිත වෙන්න පුළුවන්. ඊට පස්සේ උපහාර වෙන සකදාගාමි මාර්ග සිත, අනාගාමි මාර්ග සිත, අරහත් මාර්ග සිත කියන මේ සිත් හතර සංසාරයකටම එකපාර බැගින් තමයි පහළ වෙන්නේ. ඊට අනතුරුවම පහළ වෙන්නේ විපාක සිතක් වෙච්ච ඵලසිත. ඒ මාර්ග චිත්ත වීතියේදී මාර්ග සිතට අනතුරුවම පහළ වෙන්නේ විපාක සිත වෙච්ච ඵලසිත. එතකොට මේ මාර්ග සිතට බෑ ආසේවන ප්‍රත්‍යයෙන් ඵලසිතට ප්‍රත්‍ය වෙන්නේ. ඒ වගේම ඵලසිතට වෙනත් සිතකට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්න විදිහක් හැකියාවක් නැහැ. ඒ නිසා අවසානයේදී ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය ලබන්නේ මාර්ගසිතේ ලබන්නේ ගෝත්‍රභූසිතෙන් තමයි. ගෝත්‍රභූසිතින් ප්‍රත්‍ය වේ ගෝත්‍රභූසිත ප්‍රත්‍ය වේලා තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් ඇතිවෙන මාර්ගසිත පහළ වෙන්නේ. ඊට පස්සේ අනන්තර ප්‍රත්‍ය අනිවාර්යයෙන්ම ලැබෙනවා. මොකද මාර්ගසිතට අනතුරුවම ඵලසිත පහළ වෙනවා නම් ඒක අනන්තර ප්‍රත්‍යයක් වෙනවා, සමානන්තර ප්‍රත්‍යයක් වෙනවා. ඉතින් මේ ගැන අහලා තියෙන කල්ලාන මිත්‍රන්ට මතක් වෙනවා ඇති මොකද්ද අනන්තර සමන්නන්තරත් කියලා කියන්නේ කියලා. ඒක අවශ්‍ය නම් පසුව විස්තර කරගන්න පුළුවන්. එන්නේ ඒ ආකාරයට පහළ වෙන. එතකොට ලෝකෝත්තර සිත්වලට බෑ ආශීවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්න. ප්‍රත්‍ය ලබන්න පුළුවන් මාර්ගසිත. නමුත් ප්‍රත්‍ය වෙීමේ හැකියාව ප්‍රත්‍ය ශක්තියක් ආශීවන ප්‍රත්‍ය ශක්තිය නැහැ මාර්ගසිතට. ඒ විදිහට තමයි තේරුම් ගන්න වෙන්නේ. තේරුම් ගන්න නැහැ. ඔබ වම්පින් ගන්න තමයි කල්‍යාණ මිත්‍ර මිත්‍රයන්ට ප්‍රශ්නයක් හරි අදහසක් හරි තියෙනවා නම් ඉදිරිපත් වෙන්න. ඉරොසන්න ජයන්ති මහත්තයා, එතකොට ඵලසිත ප්‍රති උපන්න වෙන්නේ නැද්ද මාර්ගසිතෙන්? ඉරොසන්න. ආ ඵලසිත මෙහෙමයි. දැන් අපි ප්‍රත්‍යෝත්පන්න වෙනවා කියනකොට දැන් සූවිසි ප්‍රත්‍යයෙන් කොයි ප්‍රත්‍යෙන්ද ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ කියලා කතා කරන්න වෙනවා. එතකොට ඇත්තටම ගත්තාම මේ ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. ආසේවන ප්‍රත්‍ය ලැබෙන්නේ නැති හින්දා, ඒ කියන්නේ මාර්ගසිතෙන් ආසේවන ප්‍රත්‍ය නොලැබෙන හින්දා ඒක ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් වෙන්නේ නැහැ. නමුත් අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් වෙනවා. ඒ ආකාරයෙන් තමයි ගන්න වෙන්නේ. නමුත් වෙනත් ප්‍රත්‍ය ධර්ම යෙදෙන ඇති ඇත්තටම ඉදිරියට මම හිතන්නේ තියෙනවා මේ මග්ගපච්චය කියලාත් නේද? මම හිතන්නේ ඒවා ගැන ඉදිරියට කතා කරයි. නමුත් ආසේවන ප්‍රත්‍ය ගත්තාම ආසේවන ප්‍රත්‍යයෙන් ඵලයේ ඵලසිතට ප්‍රතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒරවන් තමයි. අතේරුවන් සර්ණම. එතකොට ඒ අතකොට අර කියන්නේ සමහරට අර කරණ්‍ය රතන සූත්‍රය වගේ අර මේ යම්බුද සෙට්ටෝ පරිවඤ්ඤී සිතින් ආය අනන්ත ඒ කියන අනන්තරික සමාධිය කියලා කියන අඩුම කියන්නේ ඵලසිතයි එන්ඩමෝනි කියන එක කියන්නේ. එතකොට එතනදී තේරුම් ගත්ත යුත්තේ මේ විදිහට මම හිතන්නේ තේරුම් සන්නේ. ඔව් එතකොට ඇත්තම අනන්තර ප්‍රත්‍යයෙන් තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒ කියන මාර්ගසිත අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා අතරක් නැතුවම ඵල සමාධියට පත් වෙනවා කියන එක තමයි එතනදී කියන්නේ. තේරුම් සන්නේ. තේරුම් සන්නේ බොහොම එතකොට අපිට හිතන්න වෙන්නේ බොහෝ විට දැන් සහජාත කර්ම ප්‍රත්‍ය ස්වභාවය ඇති වෙන්නේ බොහෝ විට රහතන් වහන්සේලාට වගේ කියන එකද මහත්තයා ඇති වෙන්නේ. ඒ කියන්නේ නානක්ෂණයක එකේ ප්‍රතිඵලයක් තියෙන්න ඕනේනේ. දැන් ප්‍රතිඵලයක් ඉතුරු වෙනවනේ හැමතිස්සෙම. ඒ නිසා මම තේරුම් ගත්ත සහජාතක බොහෝ විට රහතන් වහන්සේලාට ඇති වෙනවා කියලා ඒක නිවැරදිද මහත්තයා? මේමයි සහජාත කියලා කියන්නේ. ඒ කියන්නේ අපි චේතනා චෛතසිකය ගැන කතා කරන්නේ. කර්මය කියලා කියන්නේ චේතනා චෛතසික ගැන තමයි කතා කරන්නේ. එතකොට චේතනා චෛතසිකය කියලා කියන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ කියන්නේ සෑම සිතකටම පොදු චෛතසිකයක් තමයි චේතනා චෛතසිකය කියලා කියන්නේ. එහෙමනම් සිතක් ඇති වෙන ඕනෑම අවස්ථාවක මේ සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය ලැබනවා ඉතිරි චෛතසික ධර්මිනුත් ඒ සිත. දැන් තවද මම ප්‍රශ්නයක් අහන්න නම් මම මෙතන පොයින් ප්‍රශ්නයක් අහන්න ඇදී ඒක ඔක ප්‍රශ්න වලට උපකාරිකුත් වෙයි. මේකම නේද අහන්න දරුවත් තමයි. දැන් තමයි මුතුමා සමානම බාද කරලා තමයි නමුත් මම ඒකට උපකාර වෙයි. දැන් තමයි මේ මට මේ අපේ ගෞරවනීය ජිනාලංකසාන් වහන්සේ සුවිසිපත්තේ එහෙම අපිට උගන්වන මේ දවසවල පဋාණ දේශනාවන් ඉතින් ඒ හේතුයෙන් උන්වහන්සේගේ අදහසන් තිබුණා. ඒ අනුව මට මේ අදහසක් ආවනේ මේ මම ඔය කියපු වචන මොකද පාවිච්චි කරනකොට සරලව තමයි කියන්නේ. මට අදහසක් ආවනේ මේ පဋාණ පූජාවක් කරන්න මෙන්න මේ අදහසක් ආවා. ඉතින් ජයන්ත මහත්තයා මෙතෙන්දී මොනවද මේ මොකද්ද මගේ චේතනා චෛතසිකය? මොකද්ද මේ සමග ඇති වුණා වූ සහජාත පත්‍යෙන් ඇති වුණා වූ මේ අනිකුත් චෛතසික මොනවද? මේක සම්බන්ධ කරලා මට කියලා දෙන්න පුළුවන්ද? මම හිතන්නේ අනිත් අයටත් ඒක උපකාර වෙයි. එතකොට මේ සාමාන්‍ය අපි හිතක ඇති වෙන්නා වූ අදහසක් චේතනාවක් හා සම්බන්ධ කරලා ඔය දෙක හිතාගන්නගේ බැලුවොත් කියලා හිතනවා. ඔව් දරුවත් මහන්ත එතන බොහොම හොඳයි. ඒ විදිහට ගන්න එක අපි ප්‍රායෝගික හැටියට දැන් ඒ වගේ දෙයක් ඇති වෙනකොටම සිත් එක්ක යම් කිසි විදිහකින් අදහසක් ඇති වුණා නම් මේ විදිහේ මේ පဋාණ පූජාවක් කරන්න ඕනේ කියලා. එතකොට ඇත්ත වශයෙන්ම එතන පහළ වෙන්නේ කුසල් සිතක් බව අපිට හොඳටම තේරෙනවා. එතකොට මේ කුසල් සිත දැන් ඇතැම් විට අපි හිතමු දැන් දවස් මහත්මයාට ඒක හරිම සතුටක් එක්ක ඇතිවෙච්ච සිතක්. ඒ කියන්නේ සෝමනස්ස සාගත කුසල සිතක් තමයි ඇති වුනේ. ඒ වගේම එතන මම අනිවාර්යෙන් හිතනවා ප්‍රඥාව යෙදෙනවාමයි කියලා. මොකද මේකේ يعني ඒ වගේ පූජාවක් කරන එක ගැනත් ඒ වගේම අපි කර්මඵල විශ්වාස කරගෙන කරනකොට හැම වෙලාවෙම අර ඥාන සම්ප්‍රයුක්ත බවක් අපිට ලැබෙනවා. ඒ කියන්නේ ඒ සිතේ ඒ ඥාන සම්ප්‍රයුක්ත බව තියෙනවා. එහෙමනම් එතනදී පහළ වෙනා තියනවා කියලා අපි හිතමු සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත කුසල සිතක් පහළ වුණා කියලා. අපි හැබැයි ඔහොම කුසල සිතක් කිව්වට දැන් එහෙම සිතුවිල්ල පහළ වෙනකොට චිත්ත වීති ලක්ෂ කෝටි ගණන් ගිල කුසල සිත් මහා ගොඩක් පහළ වෙනවා. ඒක අපිට මේ එකක් පහළ වෙනවා කියලා කියන්න බෑ ඇත්තටම. නමුත් අපි හිතමු එක චිත්ත වීතියක් ගත්තොත් ඔන්න දැන් මුලින්ම මතක් වුණා මේ වගේ දෙයක් මේ ස්වාමීන් වහන්සේ ගැන යම් කිසි ඔන්න ශ්‍රද්ධාවක් ඇති වෙලා ඔන්න කුසල සිත් පේඩියක් පහළ වෙලා ඊට පස්සේ හිතනවා පဋාණ පූජාවක් කරන්න ඕනේ කියලා චේතනාවක් ඇති වෙනවා. එතකොටම ඒක ඇති වෙන්නේම සොම්නස් සහගතව තමයි ඒ සිතුවිල්ල ඇති වෙන එක ජවන් සිතක්. ඒ ජවන් සිත ඇති වෙන්නේ අර චිත්ත වීතියක මනෝද්වාර චිත්ත වීතියක තමයි ඒ ජවන් සිත ඇති උනේ. කොහොමද භවංග චලනය වුණා, භවංග උපච්ඡේදේ වුණා, ඊට පස්සේ මනෝද්වාරාවර්ජනයට කියනවා. ඒ කියන්නේ මනස ඉතුරු සිත් ටික අර පැත්තට හරවන ගතියක් ආවා. ඒත් එක්කම ඇති වෙනවා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රේක්ත කුසල සිත. ඔන්න පළවෙනි ජවන් සිත එතන ඇති වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ජවන් සිත දෙවෙනි ජවන් සිතට ආසීවන ප්‍රත්‍යයෙන් ප්‍රති වෙනවා. ඊට පස්සේ ඒ විදිහට දෙවෙනි ජවන් සිත, තුන්වෙනි ජවන් සිත ආදී වශයෙන් ගිහලා හත්වෙනි ජවන් සිත, හයවෙනි ජවන් සිතේ ආසීවන ප්‍රත්‍ය ලැබෙනවා. එහෙම ගිහිල්ලා තමයි ඒ සිතුවිලි ටික ඇති කරගත්තේ. එතකොට ඒ ජවන් සිත් තුළ තියෙන චේතනාව ගත්තාම ඒ ජවන් සිත තියෙන චේතනාව කර්ම ප්‍රත්‍යයෙන් සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ ජවන් සිතී ඇති වෙන අනිකුත් චෛතසිකයටත් ඒ ජවන් සිතටත්. ඒ කියන්නේ අපි කියවනේ සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතක් හටගත්තා නම් ඒ අසංකාරික සිතටත් ඒ අසංකාරික සිතේ තියෙන අනිත් චෛතසික ධර්ම වලටත්. ඒකෝ මොනවද අනිත් චෛතසික ධර්ම කියලා කියන්නේ? අපි හිතුවොත් අපිට තේරෙනවා එතන තියෙනවා සර්වචිත්ත සාධාරණ චෛතසික හතම තියෙනවා. ඒ කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා ජීවිතින්ද්‍රිය මානසිකාරය කියලා තියෙන හතේ චේතනාව ඇර අනිත් හයට කර්මප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මොකද චේතනාවට දැන චේතනාවටම ප්‍රත්‍ය වෙනවා කියලා කියන්න බෑනේ අපිට. එතකොට ඒ සර්වචිත්ත සාධාරණ චෛතසික හතෙන් ඉතුරු හයට ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම මෙතනදී අර ප්‍රකීර්ණක චෛතසික කියලා කියන විතක්ක විචාර අදිමොක්ක විවිය ප්‍රීති ඡන්ද කියන ටිකටත් ප්‍රත්‍ය වෙන එක ප්‍රීතියකුත් තියෙනවා. මොකද සෝමනස් සාගත කරන දෙයක් හින්දා. ඒකට ඒ හයටත් ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ මෙතනදී ප්‍රත්‍ය වෙනවා අර සෝබන චෛතසික 19ක් තියෙනවා. සාමාන්‍ය හැම සෝබන සිතක මේදෙන චෛතසික 19ක් තියෙනවා අපි දන්නවා නේද? ඒ 19ට ප්‍රත්‍ය වෙනවා. අපි නිලන්ති මහත්මියගෙන් අහගමු ඒ 19 මොනවද කියලා පසුව. ඒ 19ට ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ මෙතන ප්‍රඥාව කියන චෛතසිකයක් කියදෙනවානේ. ඒ ප්‍රඥාව කියන චෛතසිකයට සහජාත වශයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ ඔක්කම එකතු කරාම මම හිතනවා 38කට හෝ ඒ කිට්ටු ගානකට චෛතසික ටිකක් ලැබෙනවා කියලා. ඉතින් ඒ විදිහට තමයි ඒ ප්‍රතිවිම සහජාත වශයෙන් ප්‍රතිවිම. ඊළඟට එතනින් නවතින්නේ නැහැ. දැන් මේ පහළ උනේ කුසල් සිතක්නේ. එතකොට මේ කුසල් සිතේ නානාක්ෂණික වශයෙන් ඊළඟට දේවල් ප්‍රතිවෙන්න ඉඩ තියෙනවා. අපිට ඒක කොයි වෙලාවෙ ඒක ගෙන දෙනවද ඒක කියන්න බෑ. නමුත් ඒ ඇතිවෙච්ච සිත නිසා, ඒ කුසල් සිත නිසා ඒ සිතේ තිබිච්ච චේතනාව නානා ක්ෂණික වශයෙන් බොහෝ දේවල් බොහෝ ප්‍රතිඵල බොහෝ විපාක සිත් ගෙන දෙන්න ඉදිරියට බලපාන්න තියෙනවා. ඒක කියන්නේ ඒකට හේතු සාධක තියෙනවා. ඉතින් ඒකට අවස්ථාව මතුනොත් කොයි වෙලාවක හරි මතුවෙලා ඒකට අවශ්‍ය විදිහට ඒක ප්‍රත්‍ය වෙලා නානා ක්ෂණික වශයෙන් ප්‍රත්‍ය වෙලා ඒ විපාකය ලැබෙනවා. ඉතින් අපි හිතනවා ඒක ඉතාමත්ම හොඳ චේතනාවක්. ඒ චේතනාවට අදාළව ඒක මහඟු පුණ්‍ය කර්මයක්. ඒකට අදාළ වෙච්ච විපාකයේ ඔබතුමාට ලැබේවා. මේ ඒක අනිවාර්යෙන් ලැබෙනවා. ඒ තාක්කල් මේ සසරේ ජීවත් වුණොත් කොයි වෙලාවක හරි ලැබෙනවා. ඊට කලින් සමහර විට නොලැබියන්නත් ඉඩ තියෙනවා. ඊට කලින් මේ සසරේ මිදහනක් සමහර අපි කොච්චර පින් කරත් කුසල කර්ම කරත් ඒවා ඵල දෙන්න අවස්ථාවක් නොලැබී යන්නත් ඉඩ තියෙනවා. එහෙම වුණ හොඳයි මම හිතනවා ඒ ප්‍රමාණවත් කියලා. සාදු සාදු සාදු යන්නවන්න මම හිතනවා මේ ආකාරයට අපි පැහැදිලි කර ගන්නකොට අපිට කල්යන මිත්‍ර මිත්‍රයන් හැමෝටම තේරෙනවා. එහෙනම් මේ අද මේ ජයන්ත මාත්‍ය අපිට මතක කරපු දීපු කාරණාව මේ මහා දුර තියෙන දෙයක් නෙවෙයි. මේ අපි ළඟ ඒ වේ මොහොතේ හැම ෂණේදීම අපි මේ අදහස් ඇති කරගනිමින් හිතට එනේන හොඳ හෝ නරක සිතුවිලි ඇති වෙනවනේ. දැන් ඒ හැම දෙයකටම සම්බන්ධ කතාවක් මේ අද ඉගෙන ගත්තේ කියලා අපි වැඩිපුර දුරට ගත්තේ නැතුණාට කියලා. මේ ජයන්ත මහත්මයා එහුණන් අපිට තව දුරටත් පැහැදිලි කර දෙන්න පුළුවන් ඔබතුමාට. ඔබතුමා කියපු දේ පැහැදිලි කරපු දේ මේ විදිහට කිව්වොත් හරි කියලා මම විශ්වාස කරනවා. මම නැවතත් වෙනත් කටකින් ඇහුවොත් පැහැදිලි වෙයි මේ හොඳයි කියලා හිතලා මම මෙහෙම කිව්වොත් අර ඒ කියන්නේ ඒක මේ වගේ පුණ්‍ය කර්මයක් කරනකොට ඒ කියන්නේ හිත ඒ උපදින ඒ කාමාවචර ඒ මහා කුසල් හිත සමගම ඒ පුණ්‍ය කර්ම කිරීමට උත්සාහවත් කිරීම වශයෙන් මේ චේතනා චෛතසිකය ඒ වගේම අනික් චෛතසිකද චිත්ත රූපයන් සමග එකටම ඉපදිනවා. ඒ විදිහට එකට ඉපදින ඒ රූපාරූප ධර්මයන්ට චේතනාව සහජාත කර්ම ප්‍රත්‍යයෙන් උපකාර වුණා කියලා කල්පනා කරනවා. ඒ වගේම මේ ආකාරයට බලවත් වෙච්ච චේතනාව අනාගතයේදී විපාක වශයෙන් මේ රූපාරූප ධර්මයන් ඉපදවන්නට ශක්තියක් ඉදිරිකොට තමයි නිරුද්ධ වෙන්නේ. ඒ ශක්තිය නිසා අනාගතයේදී ප්‍රවෘත්ති විපාකද මේ යෝගින් ප්‍රතිසන්ද චිත්ත කර්මජ රූපයද හට ගන්නවා. ඒක තමයි නානක්ෂණික කර්මපත්තෙන් පත්‍ය වුණා කියලා කියන්නේ. ඒක ඒ විදිහට වගේ මේ වචන වල දාලා කිව්වත් හරියට කියන කාරණාවත් මතක් කරන්න. ඊළඟට දැන් ප්‍රත්‍ය මාත්‍ය මා සමා වෙන්න මට රූප ගැන කියන්න අමතකුණා. ඔබතුමා මතක් කරපේක හොඳයි. ඒ සහජාත ප්‍රත්‍යයෙන් කිත්ජ රූපත් ඒ අර නානක්ෂණික වශයෙන් ඒ විදිහේ රූප ඉපදීමේ හැකියාවකුත් කියනවා. තිරුවන් සරණයි. හයි ඔව්. එහෙනම් තවත් මේ ප්‍රත්‍යකින් හිතනොත් එමේ ජයන්ත මාත්‍ය දැන් ඔව් මේ මේ මේ මේ දවස්වල මේ ගියක් හදනවා. ඉතින් මේ මිනිස්සු ඉතින් හරියට වංචා කරනවා. ඉතින් ඒ කියන්නේ ඒක සම්බන්ධ වෙන මිනිස්සු ඉතින් අද කියන එක නෙමෙයි හිත කියන්නේ. ඉතින් හරියට දේවල් දන්නවා. ඉතින් ලංකාවගේ තමයි. ඒ ඇසේ මේ ආල්බම් අල්ලපු වත් එක ගයක් හදනවා මිනිහේ. ඒ මොන්ස මේවත් හදන ගේ හදන ගෙනාව බඩු හොරකම් කර ගන්නවා. මේ ගඩොල් එහෙම. එතකොට හිතට ඇති වෙන්නේ කනගාටුවක්, දෝමනස්සයක්, සුඛදායක හැඟීමක් නෙමෙයි. මේ උදාහරණේ මේ කාරණාව සම්බන්ධ කරගෙන අපිට මේ ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්ද මේ කොහොමද සහජාත ප්‍රත්‍යයෙන් සහ නානාජ ප්‍රත්‍යයෙන් කොහොමද මේක ආචරණ ප්‍රත්‍ය සිද්ධ වෙන්නේ කියලා? හොඳයි. ඇත්තටම ඒ වගේ තැනක් දැක්කාම හුඟක් ගාවට අපිට පහළ වෙන්නේ නැහැ සතුටක්. ඒ කියන්නේ ඇත්තටම තමන්ගේ දේවල් එක්ක නැති වෙනවා නම් තමන්ට යම් කෙනෙක් වංචා කරා වගේ අදහසක් ඇති වෙනකොට ඇති වෙන්නේම දොම්නසක් ඇති වෙනවා. ඒකවල දෝමනස්සයක් තමයි ඇති වෙන්නේ. එහෙමනම් අපි දන්නවා දෝමනස්සය ගැන කතා කරනකොට අපිට දෝමනස්සය හම්බ වෙන්නේ සිත් ಜಾති දෙකක. ඒක තමයි ද්වේෂ සහගත සිත් තුළ තියෙන සිත් දෙකක්. ඒක තමයි දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංකාරක සිතත්, දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංකාරක සිතත් කියන්නේ. ඒ කියන්නේ ඒ දේ ඇහුවට පස්සේ එහෙම නැත්නම් දැක්කට පස්සේ තමන්ට වංචා කරා, එහෙමත් නැත්නම් තමන්ව රැවට්ටුවා කියන අර්ථයට එනකොටම අපිට ඇති වෙන්නේ දෝමනස්සයක්. සාමාන්‍යයෙන් ඇති වෙන්නේ දෝමනස්සයක් කියලා ගත්තොත් මම හිතන්නේ වරදක් තියනවා කියලා. එහෙම ඇති වෙනවා කියන්නේම අපිට අකුසල් සිතක් තමයි එතනදී ඇති වෙන්න ඇති වුණේ. අපි දෝමනස්ස සිතක් නත් අකුසල් සිතක් තමයි ඇති වුණේ. එතකොට අපි දන්නවා මේ අකුසල් සිත කියන එකෙමුත් මේ කර්ම ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය ලැබලා ප්‍රත්‍යෝත්පන්න ධර්ම පහළ වෙනවා. සහජාත ප්‍රත්‍යෙමොත් නානක්ෂණික ප්‍රත්‍යෙම. දැන් සහජාත ප්‍රත්‍ය වෙනකොට සමහරවිට මේ යම් රූප පහළ වෙන්න පුළුවන්. අපිට ගොඩාක් මහන ගැටලට අපිට හඳුනුත් වෙනවනේ, ඇඬෙනවනේ. ඒ වගේ එහෙම නැත්නම් අපේ මූණ එහෙම බොහොම කළු වෙලා අපේ අර තිබ්බ ප්‍රබෝධමත් ගතිය නැති වෙලා අපේ මූණෙන් කියන්න පුළුවන් කෙනෙක් සන්තෝෂෙන් දින්නේ අසන්තෝෂෙන් දින්නේ කියන එක මූණෙන් කියන්න පුළුවන්. ඒ කොහොමද අපි කියන්නේ? ඒ සිතුවිලිත් සමග ඇතිවන ඒ චිත්තජ රූප තමයි අපිට බාහිරව පෙන්න අපි කියන්නේ යා අසන්තෝෂෙන් නෙවෙයි ඉන්නේ වගේ කියලා. යාගේ මූඩ් එක හරි නැහැ කියලා අපි කියන්නේ. ඒ බාහිරින් දැකලා, ඒ කියන්නේ ඒ සිතේ සිතින්ද ඇතිවන චිත්තජ රූප තමයි ඒ අපිට පේන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවලදී මේ ඇතිවන රූපත් බොහොම කර්කශ, කටුක රූප තමයි ඇති වෙන්නේ. දැන් සන්තෝෂ වෙනවද? ලෝභ සාගත සිතින් වුණත් සන්තෝෂ වෙන වෙලාවකට අපිට ඇති වෙන්නේ කියන්නේ හොඳ රූප ඇති වෙන්නේ. නමුත් දැන් මේ වගේ තැනකදී ඇති වෙන්නේ බොහොම කටුක වෙච්ච මූණ කළු වෙන ඒ වගේ රූප තමයි ඇති වෙන්නේ. ඉතින් ඒක එතකොට ඔන්න සහජාත ප්‍රත්‍යෝත්පන්න භාවයෙන් ඒ රූප ඇති වෙනවා. ඒ වගේම ඒ සිතත් සමග දැන් යම්කිසි චේතනාවක් ඇති වුණානේ. ඒ සිත්වල චේතනාව අනුව එතන ඇති වෙන්නේ අකුසල චේතනාවක්. අකුසල චේතනාවක් ඇති වෙනකොටම ඒ චේතනාවත් සමග ඇති වෙන අනිකුත් ධර්මතා තියෙනවා. දැන් අපි දන්නවා අකුසල සිතක් ගත්තාම අකුසල චෛතසික 14ක් තියෙනවා. ඒ 14ෙන් යෙදෙනවා ද්වේෂය කියන එක යෙදෙනවා. ද්වේෂය කියන එක ඒ සිතේ යෙදෙන, ඒ කියන්නේ දෝමනස් සාගත සිතක් නම් ද්වේෂය යෙදෙනවා. ද්වේෂයත් ඇතුළුව අනිකුත් චෛතසික ධර්ම එතෙන්දී සහජාත ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ඒ වගේම මේ සිතත් ඒ චේතනාවත් එක්කම සහජාත ප්‍රත්‍යයෙන් ඇති වෙනවා. ඒකෝර ඒ සිතත්, ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම දෝමනස් සාගත පටික සම්ප්‍රේප්ත සිතක් කියලා අසංකාරික, ඒ සිතත් ඒ සිතේ චෛතසික ටිකත් අර චිත්තජ රූපය. චිත්තජ රූප කොටස ඒක සහජාත ප්‍රත්‍යයෙන් ඇති වෙනවා. ඒ වගේම නානා ක්ෂණික වශයෙන් යම් කලක හට ගන්න පුළුවන් ප්‍රත්‍යෝත්පන්න ධර්ම තමයි සමහරට ප්‍රතිසන්දි සිත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒ විපාක සිත්, ඒ වගේම ඒ ආශ්‍රයෙන් ගත්තාම අපි කිව්ව ඒ නානා ක්ෂණික වශයෙන් ඇති වෙන්න පුළුවන් ඒ රූප ධර්මත්, ඒ වගේම චෛතසික ධර්මත්, ඒ නාම ධර්මත් ඇති වෙන්න අවශ්‍ය කරුණු සකස් කළා තමයි ඒ සිත නිරුද්ධ වෙන්නේ. ඒකට ඒකේ තියෙන එහෙම හිතන එකේ සෑහෙන දරැරුම් ගතියක් පේනවා. ඒ විතරනේ අපිට හැදෙන සෑම කුසල සිතකම ඔන්න ඔය කියන භයානක ගතිය තියෙනවා. ඒ වෙලාවේ වගේම ඒ වෙලාවෙම අපේ ඇඟේ චිත්ජ රූප හැදෙනවා. ඒ වෙලාවෙම අර අනිකුත් චෛතසිකත් සිතත් හැදෙනවා. ඊට වඩා බොහොම භයානක විදිහට ඉදිරියේදී නරක ප්‍රතිඵලගෙන දෙන්න පුළුවන් ශක්තියක් ඇති කරනවා ඒ චේතනාවෙන්. ඒ කියන්නේ කර්මපත්තෙන් නානක්ෂණිකව ඇති වෙන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ අපි අකුසලයක් කරනකොට ඒක තමයි නිරේ ප්‍රතිසන්දිය ලබන්නත්, ඒ වගේ මේකත් එක්ක ඇති වෙන ප්‍රවෘත්ති විපාක ලබන්නත් හේතු වෙන දේවල් ඇති වෙන්න ඉඩකඩ තියලා තමයි මේ සිත නිරුද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒක සෑහෙන අවදානම් තත්වයක් අපිට තේරෙනවා. අපිට අකුසල සිතක් පහළ වෙනකොට කොයි විදිහේ දේවල්ද සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සෙන් නැදවත් මහත්තයා ඔතේවන් සන්නය සමායන මම කියුවේ කර මේ හොඳයි. කල්‍යාණ මිතු මිත්‍රයන්ට දැන් මම හිතනවා අත සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න පුළුවන්. මේ අර මම නම් මට මගේ පැත්තෙන් ප්‍රශ්න දෙක තුනක් අහගත්තා. ඒ වගේ තමන්ට සම්බන්ධ කරලා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා අපි තීරු ගන්න බලමු. කල්‍යාණ මිතු මිත්‍රයන්ට අවස්ථාව තියෙන එකතු වෙන්න. සන්දය මහත්මිය ඔබතුමිට මෙහෙම තිරුවන් සරණයි. අහන තරම් නම් ප්‍රශ්නයක් නෑ. ජයන්ත මහතේ ඒ තරම් හොඳින් අවබෝධ කරලා දුන්න හැම දෙයක්ම බොහොම පින්. මට අර දැනගන්න ඕනේ දැන් මේකට අදාළ නැහැ නමුත් අර විඥානය මේ අපේ විඥානයෙන් දැන් පටිච්ච සම්පදායට මේක සම්බන්ධ වෙන හැටි ඒක මම හිතන්නේ මේ වෙලාවේ අදාළ වෙයි කියලා. පටිච්ච සමුප්පාදයේද ඔබතුමී කිව්වේ? ඔව් එහෙමයි මහත්මයා. ඒ කියන්නේ අර වේදනාවෙන් පස්සේ එතනට එන තැන්දී ඕව සම්බන්ධ වෙ නැහැටි. විඥානි ළඟදී. ඔව් දැන් ඇත්තටම මෙතනදී මේ බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයන්මනේ ඇත්තටම කෙටියෙන් සඳහන් කරා චතුරාර්ය සත්‍ය ධර්ම හැටියට. ඒක තමයි දුක කියන එක ඵලය, දුක්ඛ සමුදය කියන එක හේතුව, සංහාව. ඊළඟට නිරෝධය කියන එක ඵලය, මාර්ගය කියන එක හේතුව. ඒකට එතනත් හේතුඵල ධර්මයක් කියුවා. ඊළඟට පටිච්ච සමුප්පාදයේ කාරණා 12ක් වශයෙන් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. විද්‍යාව හේතුවෙන් නැත්නම් විද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය තියෙනවා, සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය තියෙනවා. ඔය ආදී වශයෙන් අන්තිමට භව පත්‍ය ජාති, භව ප්‍රත්‍යයෙන් ජාති, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස කියන කොටස් ටික සියලු දුක ඇති වෙනවා. එතකොට ඒ කිව්වේ එක ආකාරයකින් හේතුඵල ධර්ම විස්තර කරලා. දැන් මෙතනදී මේ අපි ධර්මයේදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ 24 ක්‍රමයකට මේ හේතුඵල ධර්ම 24 ආකාරයකට තමයි මේ විස්තර කරලා තියෙන්නේ. එතකොට මෙතනදී විස්තර කරන්නේ අපි අද සාකච්ඡා කරේ ආසේවන ප්‍රත්‍ය. ආසේවනයේ කියන එක හේතුවෙන් එහෙමත් නැත්නම් ආසේවනය කියන එක උපකාර වෙලා මොනවාගේ ධර්මද ඇති වෙන්නේ කියන එකත්, ඊනාට කර්මය කියන එක ප්‍රයෝගී වෙලා මොනවද මොන වගේ ධර්මයන්ද ඇති වෙන්නේ. ඒක දීර්ඝ විස්තරයක් කරන්න තමයි අර කරුණු 12ක් දිගහැරලා දෙන්න තමයි මේ සූවිසි ප්‍රත්‍ය අපිට හැම වෙලාවෙම උපකාර කරන්නේ. කොට අපි මේ විදිහට ගත්තාම අර ධර්මතාවයේම කොටසක් තමයි මෙසෙන්ටික් මේ දිගහැරලා තව ටිකක් දිගහැරලා බලන්නේ. ඉතින් ඒ අනුව මේ ටික කොහොමත් මේ හැම එකටම ගැලපෙනවා. දැන් අපි අකුසල් සිත් ගැන කතා කරොත් ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරක. අපි කුසලයක් ගැන කතා කරත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කුසල ධර්ම. ඉතින් ඒ වගේ හැම තැනටම මේක ගැලපෙනවා. මෙතෙන්දි විශේෂයෙන්ම මේ කර්මය කියන එක ප්‍රත්‍ය වෙලා. දැන් අතන කියන්නේ සලායතන පච්චය පස්සෝ, පස්ස පච්චය වේදනා, වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන. ওই විදිහට කියන්නේ දැන් මෙතනින් මෙතනදී මූලිකව මතක කරගන්නේ චේතනාව කියන සයිටිස්ටික්. චේතනාව කියන එක තමයි මේ කර්මය කියන එක විදිහට බලපාන්නේ. කර්මයෙන් මොන විදිහට දෙන්නේ කියලා අන්තිමට මේක දුක්කට තමයි, දුක්ඛෝ ධර්ම තමයි මේකෙමුත් ඇති වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි සරලව තේරුම් ගන්න වෙන්නේ. සංදේ මහත්මයා එමේ මහත්මයේ චේතනාවට චේතනාවත් එක්ක තමයි විඥානයත් එකතු වෙලා මේ චේතන අකුසල් සිතුයි කොනසෝබන සිතුයි සේරම ඒවත් විඥානයත් එකතු කරගෙන තමයි මේ පත්‍ය ධර්මය සාකච්ඡා කරන්නේ මහත්මයා. ඒ සංස්කාරනේ සේරම. ඔව් ඒ සංස්කාර ඇති කරගන්නේ මේ ආකාරයෙන් කියන එක තමයි මෙතනදී පැහැදිලි කරගත්තේ. ඒ වගේම මේ වගේ ඒවා මොන විදිහකට බලපාන්නේ කියලා මේ සංසාරයට මේ විදිහට අපි තේරුම් ගන්න වෙනවා. තේරුම් ගන්නයි. එහෙනම් අද වුම් පින් තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි ජයන්ත මහත්තයා. ඒ ඔබතුමා කියපු පාරම ඇවිල්ලා එතකොට මේ වේදනා පත්‍ය, තණ්හා පත්‍ය, උපාදාන, ඊට පස්සේ උපාදානෙන් පස්සේ කර්ම භවයක් හැදෙනවානේ. කර්ම භව, උපපත්ති භව කියලා භව පත්‍ය ජාති වෙන තැනදී කර්මය කෙලින්ම සම්බන්ධ වෙනවා නේද ජාතියට? ඔව් ඒක හොඳයි මතක කරගන්න. ඇත්තම භවපච්චා ජාති කියනකොට භව කියනකොට ඔබතුමා මේ කිව්වාගේ කර්ම භවයයි උපපස්ති භවයයි කියලා දෙකක් බෙදෙනවානේ. දැන් කර්ම භවය කියලා කියන්නේ අපි දැන් මොනවා හරි දෙයක් කරනවා නම් ඒක කුසල අකුසල කියන පැත්තෙන් කර්ම භවය සකස් කරනවා. උපපස්ති භවය කියලා කියන්නේ ඇත්තටම දැන් ප්‍රතිසංග ස්ථාන වශයෙන් ගත්තාම එක්කෝ කාම භූමියේ, එක්කෝ රූප භූමියේ, එක්කෝ අරූප භූමියේ ප්‍රතිසන්ති වශයෙන් යනවනම් අපි ඒකට කියනවා උපපාති භවය කියලා. එතකොට ඒ භව සැකැස්ම වෙන්නේ මෙන්න මේ ඔස්සේ. ඉතින් මේ චේතනාව හින්දම තමයි අන්තිමට අපි මේ කර්ම ඒක චේතනාවනේ කර්මය කියන කියන්නේ. ඉතින් මේ කර්ම භව කියන එක සකස් කරන්නේ කර්ම භවය කියන්නේ හැම කර්මයකින්ම අපි කර්ම භවයක් සකස් කරනවා. ඒ කියන්නේ කුසල කුසල කියන කර්ම වලින් ඒ භවයේ සකස් කරාට පස්සේ උපප්‍රති භවයේ හැටියට ඒ භූමියවල ප්‍රතිසන්දියක් ගෙන දෙනවා. මම හිතන්නේ ශ්‍රීමති මහත්මිය එහෙම නේද ඔබතුමියත් අදහස් කරේ. එහෙම තමයි මහත්තයා. ඒ කියන්නේ දැන් සංඥා මහත්මිය අහපු ප්‍රශ්නේ හැටියට කර්මය කෙලින්ම සම්බන්ධ වෙන තැනක් මෙතන. ඊළඟට භවපච්චයා ජාති කියන භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම කියලානේ සාමාන්‍යයෙන් පැහැදිලි කරන්නේ නේද? මම හිතුවේ එහෙමයි. ඔව්. එතකොට ඒක ජාතියට සම්බන්ධ වෙනවා ප්‍රතිසන්දියට. ප්‍රතිසන්දියට සම්බන්ධ වෙනවා. ඊජන් මහත්මයාගේ සංස්කාර තමයි මේ මේ පဋාණ සූසි පဋාණ 24 මේ කර්මයේ විස්තර කෙරෙන සිතත් ඒ සංස්කාර මේ කුසල කුසල සිතුත් මේ පත්‍ය වෙන හැටි නේද මහත්මයා? ඔය එතෙන්ටි ඒ විතරක්වත් නෙවෙයි. දැන් අපි ගත්තොත් එහෙම මෙතනදී මූලිකවම බලපා කතා කරන්නේ චිත්ත චෛතසික රූප කියන ධර්මයන් ගැන. ඒවා කොයි ආකාරයෙන්ද කිනකට පත්‍ය වෙන්නේ කියන එක තමයි බලන්නේ. අපි ගත්තොත් එහෙම මුලින් අපි කතා කරන්නේ ආරම්මන ප්‍රත්‍ය. ආරම්මන ප්‍රත්‍යදී අපි දන්නා රූප ගැන කතා කරා. කියන්නේ රූප ආයතනං චක්කු විඥාන ධාතය සං සම්පවිස්තකාංච ධම්මානං ආරම්මන පච්චේන පච්චයල්. පච්චයෝ කියලා. ඒ වගේ රූප ධර්ම කොයි විදිහට පත්‍ය වෙන්නේ. ඊනාට මේ එක එක නාම ධර්ම කොයි විදිහටද පත්‍ය වෙන්නේ. ඒ පත්‍ය වෙලා මොනවද ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මොනවද ප්‍රත්‍යනීක වෙන්නේ. ඒ වගේ මේක දීර්ඝ විස්තරයක් තමයි මේ සූවිසි පත්‍ය ඇතුළේදී කතා කරන්නේ. ඉතින් සමහර ඒවා ඉතාම කෙටියෙන් දේශනා කරලා තියෙනවා. සමහර ඒවා ඉතාම තරමක දීර්ඝ වශයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපි පොඩ්ඩ මම හිතන්නේ අපි බොහෝම පොඩ්ඩයි මේ සූවිසි පත්‍යමුත් මේ ඉගෙන ගන්න. මොකද මේක එක එක විදිහට දැන් රේරුකාණී ස්වාමීන් වහන්සේ විසින් රචිත පဋාණ මහා ප්‍රකරණ සන්නේ කියන පොත ගත්තාම මේක ලොකු පොතක්. සාමාන්‍ය ප්‍රමාණයක ලොකු පොතක්. ඒක ඒ ටික විස්තර කරලා තියෙනවා මේ එක එක විදිහට මේ මේක කොයි විදිහටද යෙදෙන්නේ කියලා මේ ධර්ම. මේ ප්‍රත්‍ය ඝටනා කියලා කොටසක් තියෙනවා. ඒවා එහෙම මම හිතන්නේ අපිට කරන්න වෙයි කියලා. නමුත් මූලික වශයෙන් කියලා දෙන ticket අපි ගන්න වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ කොමද්ද? ඒකින් හට ගන්න ප්‍රත්‍යෝත්පන්න ධර්ම මොනවද කියන එක තමයි මූලික වශයෙන්ම කරගෙන යන්නේ. ස්වාමීන් වහන්සේ හැබැයි කිව්වා අපෝපාරක් ඇවිල්ලා අපි තවදුරටත් බලමු කියලා එතෙන්දි සමහරට ප්‍රත්‍යනීක ධර්ම ගැනත් සඳහන් කරා. ඊළඟට තමයි නිලන්ති මහත්මිය සාම අපහාර රැඳී ඉන්නවා කියලා හිතනවා. ඔබතුමීට පුළුවන්ද කියන්න මේ මම කලින් යමක් සෝබන චෛත්‍යික අන්නයි සෝබන චෛත්‍යික ටික තෙරුවන් සරණ ජයන්ත මහත්මිය පුළුවන් ජයන්ත මහත්මිය 19ක් තියෙනවා සෝබන චෛත්‍යික සාධාරණ නේද? සාධාරණ 19ක් තියෙනවා කියන සෑම සෝබන චෛත්‍යිකම තියෙනවා නේද? එහෙමයි මහත්මය. සෝබන සාධාරණ 19ක්. සද්දා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍ර මංජත්තතා, කායපස්සද්දි, චිත්තපස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායුජි කායුජ්ජත චිත්ත උජ්ජකතා. එතකොට සෝබන සාධාරණ කියලා කියන්නේ ওই 19ට නේද? එතකොට දැන් මොතන ප්‍රඥාව කියන එක යෙදිලා නැහැ නේද? අපිට හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ ඊට පස්සේ තියෙනවා තවත් සෝබන චයිස් එක නේද? සම්පූර්ණ ප්‍රමාණය 25නේ. අපි දැන් ওই 19ක් තමයි කිව්වේ. මේ ටික සෑම සෝබන සිතක්ම. සෝබන සිත කියලා කියන්නේ ඒවා කුසල් සිත් වෙන්න පුළුවන්, ඊට පස්සේ කුසල විපාක සිත් වෙන්න පුළුවන්, ක්‍රියා සිත් වෙන්න පුළුවන්. ඒ වගේ යෙදෙන චයිස් ටික තමයි සෑම සිතකම පොදුවේ යෙදෙන චයිස් ටික තමයි ওই 19 කියලා කිව්වේ. ඊට අමතරව අපි දන්නවා විරති චෛතසික තුනක් තියෙනවා නේද? නිලන්ති මහත්මිය පුළුවන් ද විරති චෛතසික තුන කියන්නේ? එහෙමයි මහත්මයා. විරති චෛතසිකයට තේනවා සම්මා ආජීව, සම්මා වාචා, සම්මා කම්මන්ත. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන චෛතසික තුනක් තියෙනවා. ඒකට අපි කියනවා විරති චෛතසික කියලා නේද? ඊට පස්සේ තියෙනවා තව අප්‍රමාණ චෛතසික කියලා දෙකක් නේද? ඒක කියන්න පුළුවන් දෙයක්. කරුණාව සහ මොදිතාව. කරුණා මොදිතා කියන චෛතසික දෙක. ඒ චෛතසික සිත්වල වැඩ කරන්නේ මේ සත්ව පුද්ගල කියන සංඥාවක් පවතින තැනක තමයි ඒ චෛතසික වැඩ කරන්නේ. අපි හිතුවොත් එහෙනම් අපි යම්කිසි හිතන්නේ යාචකයෙකුට යම්කිසි මුදලක් දෙනවා. එහෙමත් නැත්නම් කාට හරි කැම වේලක් දෙනවා. යම්කිසි නැති බැරි කෙනෙකුට දෙයක් දෙනවා. ඒ වගේ අවස්ථාවලදී නැත්නම් තව කෙනෙක්ගේ දුක දැකලා අපිත් හිතනවා අනේ අසරණ මිනිස්සු කියලා ඒ විදිහට හිතනවා. ඒ වගේ හිතන අවස්ථාවලදී තමයි මේ කරුණා මුදිතා. ඒ වගේම කෙනෙකුට යමක් ලැබෙනකොට මුදිතාව කියලා කියන්නේ ඇත්තටම අනුන්ගේ භවභෝග දැකලා එහෙම නැත්නම් දියුණුව දැකලා සතුටු වෙන සිතක තමයි මේ මුදිතාව කියන එක තියෙන්නේ. එතකොට ඒ අවස්ථාවේ මුදිතාව කියන එක යෙදෙනවා. ඊට පස්සේ තියෙනවා තව චෛතසිකයක් නේද? මොකක්ද ඒ චෛතසිකය? ඒක තමයි ප්‍රඥා චෛතසිකේ මාත්‍ය. දැන් බලන්න දැන් අපි කිව්ව සෑම සෝබන සිතකම යෙදෙන චෛතසික 19ක් තියෙනවා කියලා ඒකට ප්‍රඥාව අයිති වුණේ නැහැ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් තොරව අපිට සෝබන සිත් කියලා එහෙමත් නැත්නම් අපි සාමාන්‍යයෙන් එදින්දා විහාර කරනකොට කුසල් සිත් කියනම ප්‍රඥාව නොයිදී ඇති වෙන බව අපිට පේනවා. ඒ කියන්නේ අර මම කලින් කිව්වා වගේ අර කුඩා දරුවෙක් කරන දෙයක් ඒ වගේම කෙනෙක් නොදැන කුසලයක් කරනවා. ඒ කියන්නේ ඒකේ ඵල විපාක දන්නෙත් නැහැ, මේකේ තියෙන වැදගත්කම දන්නෙත් නැහැ. එහෙම කරනකොට ඒක ඥානයක් යෙදিলা නෙවෙයි, ප්‍රඥාවක් යෙදিলা නෙවෙයි. ඒකින්ද අපි කියනවා ඥාන විප්‍රයුක්තයි කියලා. ප්‍රඥාව යෙදিলা කරන දෙයක් කියනවා අපි ඒකට කියනවා ඥාන සම්ප්‍රයුක්තයි කියලා. ඉතින් ඒකින්ද තමයි ප්‍රඥාව කියන එකේ සෑම සෝබන සිතකම නොයෙදෙන්නේ. ඒක විශේෂයෙන් යෙදෙන සිත් තියෙන හින්ද. මේ විදිහට අපි හිතාගමු බොහොම පින් මේ ටික සඳහන් කරාට අකුසල චෛතසික ටිකක් අපිට මතක් කරලා දෙන්න පුළුවන් නිරන්ති මහත්මයාට. තිරුවන් සරණයි. අකුසල චෛතසික 14ක් තියෙනවා. ඒකේ යටතේ මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්ධච්චය. අනෝතප්පය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝෂය, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ඡා. ඔව් හොඳයි, බොහොම හොඳයි, බොහොම පිං. ඔය එතකොට අපි ඕකෙදී තියනවා නේද හතරක්. ඒ කියන්නේ අකුසල සාධාරණ කියලා. මොනවද ඒ අකුසල සාධාරණ? ඒ කියන්නේ සෑම අකුසල සිතකම යෙදෙන චෛතසික හතරක් තියනවා නේද? මොනවද ඒ හතර? එකට මහත්ය කියන්නේ මට මෝහ චතුස්කය කියලා. ඒක මෝහය, අහිරිකය, අනවතප්පය, උද්දච්චය. ඔව්, මෝහ, අහිරික, අනවතප්ප, උද්දච්ච කියන ටික සෑම අකුසල සිතකම යෙදෙන චෛතසික ටිකක් නේ. මෝහය කියන්නේ නොදන්නාකම නේද? ඔව්, මෝහ, අහිරික, අනවතප්ප, උද්දච්ච. ඊළඟට කියනවා ලෝභ ත්‍රිකය කියලා. ලෝභයත් එක්ක ලෝභයේ තියෙන මේ චෛතසික තුනක් ලෝභයත් ඇතුළු නේද? ඒ මොනවද? ලෝභයයි, දිට්ඨියයි, මානයයි. එතකොට දෝෂ චතුස්කයක ද්වේෂසිත තුළ යෙදෙන්න පුළුවන් චෛතසික හතරක් තියෙනවා. ද්වේෂසිත තුළ ද්වේෂ කියන එක අනිවාර්යෙන් යෙදෙනවා. ද්වේෂයත් එක්ක තව තුනක් යෙදෙනවා නේද? මොනවද ඒ තුන? ඊර්ෂ්‍යාව, මච්චරිය, කුක්කුච්චය. ඔව්. කුක්කුච්චය කියලා කිව්වේ මොකද්ද සිංහලෙන්? අසුතෙන් නේද කියන්නේ? නමස්කලයක් කරගන්න බැරි වෙච්ච එක ගැනත්, අකුසලයක් කරපු එක ගැනත් පසුතැවෙන එක තමයි කුක්කුච්චය කියලා කිව්වේ නේද? එතකොට ඒ තමයි දෝෂ චතුෂ්කය. ඊළඟට තියෙන්නේ තීන, මිද්ධ, විචිකිච්ඡා කියන තුන. එතකොට ගත්තාම මෝහ චතුෂ්කයයි, ලෝභ ත්‍රිකයයි, දෝෂ චතුෂ්කයයි. එතකොට මුලින් හතරයි, මැද තුනයි, හතයි හතරයි, 11යි. ඊට පස්සේ තීන, මිද්ද, විචිකිච්ඡා තුන ආපුවම ඔක්කොම 14ක් වෙනවා චෛතසික ටික නේද? ඒ ටික තමයි අකුසල චෛතසික වෙන්නේ. දැන් බලන්න අකුසල සිත් ගත්තොත් අකුසල සිත් තියෙනවා 12ක්. චෛතසික තියෙනවා 14ක්. ඔන්න ඔය ටික තමයි ඇත්තටම දුගතියක්, ඒ වගේම අනිසි විපාක ලබා දෙන්නත් හේතු වෙන කොටස් ටික. ඒකින්ද ඇත්තටම අපි සෝබන පැත්තට බෙදුවොත් අපිට සෝබන චෛතසිකම තියෙනවා 25. ඒ වගේම සිත් ගත්තත් අපිට තියෙනවා කාමාවචර කුසල සිත් තියෙනවා, කාමාවචර ක්‍රියා සිත් තියෙනවා කුසල පැත්තෙන්. ක්‍රියා සිත් නම් කුසල නෙමෙයි මං කියන්නේ සෝබන පැත්තෙන්. කාමාවචර කුසල සිත්, කාමාවචර ක්‍රියා සිත්, ඊළඟට තියෙනවා රූපාවචර කුසල සිත්, ක්‍රියා සිත්. ඊට පස්සේ තියෙනවා අරූපාවචර කුසල සිත්, ක්‍රියා සිත්. ඒ පැත්තට ගත්තාම ඇත්තම සෝබන පැත්තට බල සිත් වැඩි ගාණක් තියෙනවා. බොහෝ තියෙන්නේ සෝබන පැත්තට. චෛත්‍යිකත් වැඩිපුර තියෙන්නේ සෝබන පැත්තට. නමුත් මේ සංසාර පුරුද්ද නිසා මොකක්ද වෙන්නේ? මුගක් වෙලාවට අපිට කුසලය නැත්තම් කුසල් පැත්තට යොමු වෙන විශේෂ උනන්දුවක්, ධෛර්යයක් ගන්න වෙන, වීරියක් ගන්න වෙනවා. සංසාර පුරුද්ද අනුව නිතරම අපි ඇදගෙන යන්නේ, අපි කියන්නේ මේ අනුසෝතගාමී කියලා. ඒ කියන්නේ ගඟ ගලන පැත්තට යන්න තමයි අපිට මේ ඔක්කොම අකුසල් ටික උදව් කරන්නේ. අකුසල් වලින් මිදෙන්න නම් අපිට වැඩි වීර්යයක් දාලා පටිසෝතගාමී වෙන්න ඕන. එහෙමනම් මේ අකුසල් සිත් 12, ඒ චෛත්‍යික 14මොත් මේ කර්මප්‍රත්‍යයෙන් කරන කර්මප්‍රත්‍යයෙන් අපි දන්නා අනිසි විපාක අපිට ලබා දෙන්නේ. ඉතින් ඒ ටිකෙන් අයින් වෙලා සෝබන පැත්තට බර වෙන්න තමයි අපේ උත්සාහය, ධෛර්ය, වීර්යය ගන්න ඕනේ. ඊට පස්සේ ඒ අනුව තමයි අර කලින් කිව්වාගේ අර්පණාසිත, ඒ වගේම උත්තරී මනුච්ච ධර්ම කියලා කියනවා, ධානාසිත, ඒ වගේම මාර්ගසිත, ඵලසිත ආදීටත් කියනවා උත්තරී මනුච්ච ධර්ම කියලා. ඒ උත්තරී මනුච්ච ධර්ම ඇති කරගන්න අකුසල පැත්තෙන් මිදිලා කුසල පැත්තට බර වෙලා ඒ අපේ ජීවිත හැඩගස්සා ගන්න තමයි අපිට කරගන්න තියෙන කාර්යය. ඉතින් ඒවා දැනගන්න, ඒවා විශේෂයෙන්ම විස්තර වශයෙන් දැනගන්න, ඉතින් මේ අපි ඉගෙන ගන්න අභිධර්මය උගක්ම ප්‍රයෝජන වෙන බවක් පේනවා. ඉතින් මම හිතනවා අපි අද සාකච්ඡායෙමුත් යම් කිසි විදිහකින් ප්‍රතිඵලයක් ලැබෙන්න ඇති. ලබන කියන්නේ ඊළඟ මාතෘකාව බොහෝ දුරට විපාක ප්‍රත්‍ය කියලා හිතෙනවා. මොකද කර්ම ප්‍රත්‍ය තමයි අපි සාකච්ඡා කරන්න ඉවරසේ. විපාක ප්‍රත්‍ය කියන එකෙත් අපි දන්නවා මුලින් අපි සඳහන් කරා විපාක 36ක් ගැන. ඒ කියන්නේ අ හේතුක විපාක 15කුත්, කුසල විපාක 8කුත්, රූපාවචර විපාක 15කුත්, අරූපාවචර විපාක 4කුත්, ලෝකෝත්තර විපාක 4කුත්. ඵලසිත වශයෙන් ඒ සිත් 4කුත් ගත්තාම විපාක 36ක් තියෙනවා. ඉතින් පුළුවන් කමක් තියෙනවා නම් ඒ ටිකත් යම් විදිහකින් කලින් අහලා ඉගෙනගෙන තියෙනවනේ, ඒ ටිකත් බලාගෙන ඉන්න. එතකොට ස්වාමීන් වහන්සේ කියන දේවල් සම්බන්ධයෙන් තව ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි. චිත්ත දේශනාවට විපාක ප්‍රත්‍ය වගේ දේවල් සාකච්ඡා කරොත් කියලා. ඉතින් මම හිතනවා අද දවසට තව කාට හරි යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න, එහෙම නැත්නම් අපිට සාකච්ඡාව නිමා කරන්න පුළුවන් වෙයි. දලුවත් මහත්මයා සේවා කරනවා. හොඳයි, තේරුවන් සරණයි ජයන්ත මහත්මයා. අපි එහෙමනම් අද දවසේ සාකච්ඡාව මෙතනින් නිමා කරමු. කල්‍යාණ මිත්‍ර මිත්‍රයන් හැමදෙනාම මම හිතනවා එකඟ වෙයි. අද අපිට ඉතාමත්ම විශාල ප්‍රතිලාභයක් වුණේ ජයන්ත මහත්මයාගේ පැහැදිලි කිරීම ශ්‍රවණය කිරීම නිසා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට හැමදාමත් ඉතාම සරල භාෂාවෙන් මේ ධර්ම කියලා දුන්නත් අපිට මේ විදිහට සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙනකොට අපිට පුළුවන් අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන මේ අපි ධර්මයේ කියන්නේ පොතට සීමා වෙච්ච දෙයක් නෙමෙයි, අපේ ජීවිතයට සම්බන්ධයෙන්ම අපිට තේරුම් ගන්න ඕන ධර්මයක් කියලා මම කල්පනා කරන නිසා ඔබට අද දවසේදී විශේෂයෙන්ම මේ කරාවු ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවත්, ඒ වගේම හැමදාමත් ඔබතුමා අපිට මේ ආකාරයට ධර්මය පැහැදිලි කරලා දෙනවා, කියලා දෙනවා. ඉතින් අපි හැමදෙනාම මහත් වූ කුසල් සිතකින් යුතුවයි මේ ධර්ම වැඩසටහන සම්බන්ධයෙන් හිටියේ. ඉතින් ඒ කුසල් සිතින් යුතුවම අපි ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගේ ප්‍රඥාව තව තවත් වැඩි දියුණු වෙලා මේ ජීවිත කාලයේ තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ කුසලයත් හේතුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. යන්න වාස්තුවේ තෙරුවන් සරණයි. සාදු සාදු සාදු තෙරුවන් සරණයි. කල්‍යාණ මිත්‍රයන්ට ඔහොම ඉන්න පුළුවන් කැමති අයට අපි දැන් තවත් ධර්ම වැඩසටහනකට සම්බන්ධ කරන්න කැමති අයට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. කැමතිය ඉන්නවනම්